Bụt đàng, bụt đàng, bụt đàng, văn đề. Đàm măng, đàm măng, đàm măng, văn đề. Sanggang, sanggang, sanggang, văn đề. Bụt đàng, đàm măng, sanggang, văn đề. Bụdô sà rê nê vê vã. Sadham sarana veva, Sangha sarana veva, Mitung saranin jayam veva. හොඳයි පින්නතුනි, පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. චිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාං, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම්. ධම්මස්සවන කාලෝ අයං බදන්තං, ධම්මස්සවන කාලෝ අයං බදන්තං, ධම්මස්සවන කාලෝ අයං බදන්තං. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දං. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස යස්ස සියා සම්බදා සතේ සතතං කායගතා උපට්ඨිතා නොචස්ස නොච මේ සියා න භවිස්සති නච මේ භවිස්සති අනුපුම්බ විහාරේ තත්ථ සෝ කාලේ නේව චරේ විසත්ති කන්ති ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අදත් අප බලාපොරොත්තු වන්නේ ලොස් ඇන්ජලස් බෝධි විහාරස්ථානයේහි සතිපතා සිකුරාදා දිනයන් සිදු කෙරෙන ධර්ම දේශනාවට යොමුකන් දීමටයි අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයෙහි ඛොද්දක නිකායෙහි උදාන පාළිය කියන ග්‍රන්ථයේහි ඒ චුල්ල වග්ගයට අයිති කච්ඡාන සූත්‍රයයි. කච්ඡාන කියන නමින් හැඳින්වෙන සූත්‍රයයි අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. භාගතුන් වහන්සේ වැඩ සිටි සමයෙහි මහා කච්ඡාන කියන ස්වාමීන් වහන්සේ අරමුණු කරගෙන දේශනා කරපු සූත්‍රය. එහෙදී උන්වහන්සේ වඩපු කායගත සතිය පිළිබඳව අගය කළා. බුදුරජාණන් වහන්සේ උදානයක් ලෙස සඳහන් කරපු ගාථාවයි අද අප මාතෘකාවසෙන් තියාගත්තේ. පින්තුනි මේ ධර්මශ්‍රවණයට කලින් අපේ ටික වේලාවක් මෛත්‍රී භාවනාව යෙදিলা අපේ විසිරලා තියෙන සිත එක අරමුණකට ගන්නට අප උත්සාහ ගනිමු. එය අපට වඩාත්ම සාර්ථකව මේ ධර්මය ශ්‍රවණය කරන්නටත් අහන ධර්මයේ වඩාත්ම අර්ථවත්ව සිතට ධාරණය කරගන්නටත් සමාධිමත් වෙච්ච සිත අපට උපකාරවත් වෙනවා. ඉනිසා පින්නතුනේ සඳහා සෝදානම් වෙලා අප දැන් මෛත්‍රී භාවනාව වඩමු. ඔබ සිටින ආසනයේ ඔබට පහසු ආකාරයෙන් ඉඳගෙන ශරීරය සැහැල්ලුවෙන් තියාගෙන අපි භාවනාවට සූදානම් වෙමු. ශරීරය හොඳට ඍජුව තබාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන දැස අඩවන් කරගෙන අපේ ඉන්න ඉරියව්ව ගැන මොහොතක් අවධානයෙන් සිටිමු. හිසේ සිට පාදාන්තය දක්වාත් දෙපා සිට හිස දක්වාත් අප මේ ඉඳගෙන සිටින ඉරියව්ව ගැන සතිමත් බව ඇති කරගනිමු. හොඳට උස්මක් ඉහළට අරගෙන මද වේලාවක් හඳවාගෙන ඉඳලා නැවත අපි හුස්ම පහළට හෙළමු. නාසය ආශ්‍රිතව හිත පිහිටුවාගෙන අපි දැන් මෛත්‍රී භාවනා වඩන්නටයි සූදානම් වන්නේ. මෙම නිවසෙහි වෙසෙන සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම ගමෙහි වෙසෙන සියලු දෙනා

ශාන්ත සුවයට පත්වෙත්වා. ලෝවැසි සියලු සන්තුවයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. ලොව වෙසෙන සියලු සත්වයන් මගේම ඥාතීන් මගේම දරුවන් සේ දකිමින් ඒ හැමට මා මෙත් සිතින් සෙත් පතනවා. හැම දෙනාම සුවපත් වෙත්වා කියන පැතුමෙන් මා නිරතුරුව කටයුතු කරනවා. හැම දෙනාගේම යහපත මා නිරතුරුව ප්‍රාර්ථනා කරනවා. වෙත්වා සෞසත හැම කල් නිදුකී, පත්වා සැපතට සමගිව මුනිකී. වෙත්වා සෞසත හැම කල් නිදුකී, පත්වා සැපතට සමගිව මුනිකී. වෙත්වා සෞසත හැම කල් නිදුකී, පත්වා සැපතට සමගිව මුනිකී. ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි, සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අදත් අප බලාපොරොත්තු වන්නේ සිරිත් පරිදි සිදු කරන ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි. මුලින් සඳහන් කළ පරිදි මාතෘකාව වශයෙන් අද අප තෝරාගත්තේ කොද්දක නිකායේ උදාන පාළියේන කච්ඡාන සූත්‍රය. භාගතුන් වහන්සේ ජීවමාන කාලයේහි උදානයක්සේ සඳහන් කරපු ගාථාවක් ඇතුළත් සූත්‍රයකුයි අද අපේ තේමාව. සූත්‍රයට ප්‍රධාන තේමාව වන්නේ මහා කච්ඡාන ස්වාමින් වහන්සේ. මේ සම්බුද්ධ ශාසනයේ හිටිය ස්වාමින් වහන්සේලා අතුරින් එක්තරා සුවිශේෂී අගතනතුරක් ලැබිච්ච ස්වාමින් වහන්සේ නමක් තමයි මහා කච්ඡාන හාමුදුරුවන් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ තනතුරු දෙන අවස්ථාවේදී දේශනා කරනවා, ඒතදග්ගම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් සංකිට්ඨේන වාසිතස්ස විත්තාරේන අත්තං විභජන්තානං යදිදම් මහා කච්ඡානෝ කියලා. මහණෙනි, මගේ ශ්‍රාවකෝ භික්ෂුන් වහන්සේලා අතුරින් කෙටියෙන් දේශනා කරන ධර්මය විස්තරාත්මකව දේශනා කරන ශ්‍රාවකයන් අතුරින් මහා කච්ඡායන ප්‍රමුඛයි අග්‍රයි කියලා දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වෙතින් ධර්මාකරණෝ අසා දැනගන්න සමහර ස්වාමින් වහන්සේලා එහි වඩාත්ම විස්තර අර්ථකථන දැනගන්න වැඩම කළ තියෙන්නේ මහා කච්ඡාන හාමුදුරුව වෙත. උන්වහන්සේ තාම නිරහංකාරව ඒවට උත්තර දීපු ආකාරය අපට බෞද්ධ සාහිත්‍යය තුළ ත්‍රිපිටකය තුළ දැක ගන්නට පුළුවන්. මහකච්ඡාන ස්වාමීන් වහන්සේ ළඟට වෙනත් ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩි විස්තර අසා දැනගන්නට ගිහිපු බොහෝ අවස්ථාවලදී උන්වහන්සේ සඳහන් කරන්නේ හරියට මහා වෘක්ෂයක් අරටුවක් තියෙන වෘක්ෂයක් අතහැරලා එහි කොළාතු හොයාගෙන යන වගේ බුදුරජාණන් වහන්සේ සමීපෙහි ඉඳලා ඔබ මාව හොයාගෙන ආවා මේ දහම වඩාත්ම විස්තරාත්මකව දැනගන්න කියලා බොහෝ අවස්ථාවලදී උන්වහන්සේ සඳහන් කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් අගතනතුරු ලැබුවත් ධර්මයේ විස්තරාත්මකව දේශනා කරන්නට උන්වහන්සේ නිරතුරුව භාග්‍යවතුන් වහන්සේට ගරු කළයි මේ ධර්මයේ සවිස්තරාත්මකව දක්වලා තියෙන්නේ. මේක තමයි සැබෑ ශ්‍රාවකයෙකු තියෙන ලක්ෂණය. භාග්‍යවතුන් වහන්සේට හිටිය ප්‍රධාන ශ්‍රාවකයන් අතුරින් මුල් පෙළේම හිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි මහා කච්චාණ කියලා කියන්නේ. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ, මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ, මහා කච්චායන, මහා කප්පින, මහා කොට්ටිත, බද්දිය, රේවත, අනුරුද්ධ, මහා කාශ්‍යපාදී මේ ස්වාමීන් වහන්සේලා අතුරින් ප්‍රධාන පෙළේ ස්වාමීන් වහන්සේ කෙනෙක් විදියටයි මේ ගෞතම සම්බුද්ධ ශාසනය සෝභමාන කළේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ එක්වරක සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවෙසෙන අවස්ථාවේදී උන්වහන්සේ දැක්කා සමීපෙහි නුදුරෙහි මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ නිහඬව විවේකීව සතිමත්ව කාලය ගත කරනවා. එහෙදී බුදුරජාණන් වහන්සේට පෙනී ගියා මුනු වහන්සේ ඒ අවස්ථාවේදී කායගත සතියෙන් වාසය කරනවා කියලා. මහා කච්චාන ස්වාමීන් වහන්සේගේ සිහිය හොඳට අභිමුඛව තියාගෙන කායගත සතියට මනාව හිත පිහිටුවාගෙන ඒ අවස්ථාවේදී වාසය කරා කියලා සඳහන් කළා. ඉතින් මහා කච්චාන ස්වාමීන් වහන්සේගේ මේ ඉරියව්ව, මේ ක්‍රියාව භාවනාව දැකපු බුදුරජාණන් වහන්සේ උදාහරණයක්සේ ගාථාවක් ප්‍රකාශ කළා. යස්සසියා සබ්බදා සතේ සතතං කායගතා උපට්ඨිතා නොචස්ස නොචමේසියා නච භවිස්සති නච මේ භවිස්සති අනුකූබ විහාරේ චත්ත සෝ කාලේනේව තරේ විසත්තිකං කියලා. ගාථාවේ තේරුම තමයි යස්ස සියා සම්බදා යම් කෙනෙකුට හැමදාම නිතරම කායගත සතියේ මනාව සිට පිහිටලා තියෙනවා නම් කායගත සතිය වඩනවා නම් අන්නේ තැනැත්තාට හිතෙනව මෙන්න මෙහෙම කාරණයක්. මොකද්ද මේ කාරණය? යම්සේ මට අතීතයේ තෘෂ්ණාදිය නොතිබ්බනම් මට වර්තමානයේ මේ ජීවිතයක් නොලැබෙන්නට තිබුණා. වර්තමානයේ මා කෙලෙස් තමන වීරියෙන් වාසය කළොතින් අවිද්‍යා තෘෂ්ණාදී මේ ක්ලේශ ධර්මයන් දුරු කරන සේම වාසය කරොතින් අනාගතයේ මම භවයකට යන්නේ නැහැ කියන ආකල්පයක් ඇති වෙනවා කියලා. මෙන්න මේ ආකල්පෙන් ඉඳගෙන එතනත්තා අනුකුබ්බ විහාරී තත්ත අන්නේ අවධානයේහි අනුපූර විහාරයෙන් සීල සමාධි ප්‍රඥා වඩමින් සමාධි ප්‍රඥා වඩමින් විශේෂයෙන්ම විදර්ශනා ඥානයේ වඩමින් එතනත්තා කාලය ගත කරනකොට මොකද්ද වෙන්නේ? කාලයනේව තරේ විසත්තිකං සුදුසු කල්හි තෘෂ්ණාව ඉක්මවනවා කියලා සඳහන් කළා. යම් කිසි කෙනෙක් නිතරම හැමදාම සිහියෙන් කායගත සතිය වාසය කරනවා නම් අන්න එහෙම වාසය කරන තැනට ආකල්පයක් එනවා. අතීතයේ මට අවිද්‍යා සංස්කාර නොතිබ්බනම් වර්තමානයේ මා භවයකට එන්නේ නැහැ. වර්තමානයේ මා අවිද්‍යා තෘෂ්ණා දුරු කරොතින් අවිද්‍යා සංස්කාර දුරු කරොතින් මට අනාගතයේ භවයකට යන්නේ නැහැ කියන අවබෝධයක් මෙතනටට එනවා. ඒ එන්නේ නිකන් නෙවෙයි පින්නතුනේ, හේතුඵල ධම දැනගැනීමේ ප්‍රතිඵලයක් ලෙස පරිසම්පාදයේ ආරණ්‍යය දැනගැනීමේ ප්‍රතිඵලයක් ලෙසයි මෙතනටට මේ අවබෝධය ලැබෙන්නේ. මෙන්න මෙහෙම අවබෝධය ලැබිච්ච කෙනා නිකන් ඉන්නේ අහුව අප්‍රමාදී වෙනවා. අනුකුබ්බ විහාරී තත්තසෝ එතනත්තාහි අනුපූර්ව විහාරීව නිරතුරුව ඔහු විදර්ශනා ඥානය වඩමින් වාසය කරනවා. මෙලෙස විදර්ශනා ඥානය වැඩීමේහි ප්‍රතිඵලයක් ලෙස මොකද්ද වෙන්නේ? සුදුසු කල්හි ක්‍රමානුකූලව එතනත්තා තෘෂ්ණාව දුරු කරනවා කියලා සඳහන් කළා. පින්නතුනි මේකයි සූත්‍රෙහි සාරාංශය. සූත්‍රයේ ප්‍රධාන වශයෙන් විස්තර වන්නේ එක අතකින් කායගත සතිය, අනිත් අතින් මේ තෘෂ්ණාව දුරු කරන ආකාරය. කායගත සති කියන වචනය බුදුදහම තුළ අර්ථ දෙකකින් සඳහන් කළ තියෙනවා. එකක් තමයි කායගත සතිය කියන්නේ පටික්කුල මනසිකාරයට නැත්තම් දස අනුසතිය විස්තර කරන අවස්ථාවේදී කෙස්ලොම් ආදී ශරීරයේ දෙතිස් කුණපයන් කුණප කොටස් පිළිබඳව විස්තර කෙරෙන භාවනා කෙරෙන පටික්කුල මනසිකාරය නැත්නම් අසුභ භාවනා කියලා අපි හඳුන්වන මේ ද්වත්තිංසාකාරය පිළිබඳ භාවනාවට කියනවා කායගත සතිය කියලා. එක විස්තරයක් ඒක. අනිත් විස්තරය තමයි කායගත සති සූත්‍රය ආදී සූත්‍රවල පැහැදිලි කරනවා. විශේෂයෙන්ම මජ්ක්‍ධිම නිකායේ තියෙන කායගත සති සූත්‍රය වැනි දේශනාවලට අනුව පැහැදිලි වෙනවා. කායගත සතිය කියලා කියන්නේ හොඳේ ද්වත්තිංසාකාරය නැත්නම් පටික්කුල මනසිකාරය විතරක් නෙවෙයි සම්පූර්ණයෙන්ම සතර සතිපට්ඨානෙහි කායනුපස්සනාවේ කොටස් සියල්ලක්ම අන්තර්ගත කරලා දක්වලා තියෙනවා. එහෙත් ඉදිකින් කියනවා නම් ආනාපාන සතිය, ඉරියාපත පබ්බේ, සම්පජඤ්ඤ පබ්බේ, ධාතු මනසිකාරය, පටික්කුල මනසිකාරය, නවසීවතික කියන මෙන්න මේ කායනුපස්සනාවේ කොටස් සියල්ලක්මත් කායගත සති කියන විග්‍රහය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. පින්තුනේ බුදුරජාණන් වහන්සේ නොඑක් කරුණ ගැන විශේෂයෙන් අවධාරණය කරපු වර්ණා කරපු අවස්ථා ත්‍රිපිටකය තුළ පැහැදිලි වෙනවා. ඒ අතුරින් විශේෂයෙන්ම අංගුත්තර නිකායේ ඒතද්දග්ග පාළියේ විස්තර වෙන ආකාරයට විශේෂයෙන්ම කායගත වග්ගෙහි සහ අමත වග්ගෙහි පැහැදිලි කරනවා මේ කායගත සතිය කොයිතරම් වටිනා දෙයක්ද කියලා. අතිශයින් වර්ණාවට ලක් වෙච්ච භාවනාවක් ලෙසයි කායගත සතිය බුදුදහම තුළ විස්තර වෙන්නේ. යම්කිසි කෙනෙක් කාය කායනුපස්සී විහෙරති කියපු විදියට කයෙහි කයano බලමින් වාසය කරනවා නම් ඒ තැනැත්තාගේ අකුසල් දුරු වෙනවා. ඒ වගේම කුසලයේ දිනු වෙනවා. අවිද්‍යාව දුරු වෙනවා. විද්‍යාව හට ගන්නවා. තෘෂ්ණාදී අකුසල දහම් පහ වෙනවා. අනුසය ධර්ම දුරු වෙනවා. ප්‍රඥාව දිනු වෙනවා. ප්‍රඥාවේ විවිධ ප්‍රභේද දිනු වෙනට මේ භාවනාව ඉවහල් වෙනවා කියලා දේශනා කළා. යම්කිසි කෙනෙක් කායගත සතිය වඩනවා නම් ඒක නැත්තා අමෘතය පරිහරණය කරන අමෘතය වළඳන කෙනෙක් කියලා දේශනා කළා. යම්කිසි කෙනෙක් කායගත සතියෙන් බැහැර වෙනවා නම් අමෘතෙන් බැහැර වෙනවා. කිසියම් කෙනෙක් කායගත සතිය වඩන පරක්කු වෙනවා නම් කියන්නේ ප්‍රමාද කරනවා නම් ඒ කියන්නේ ඒක නැත්තා අමෘතය වළඳන්න ප්‍රමාද වෙනවා කියන කාරණය. ඒ තරම් අමෘතයට අමාදිය ධාරක්සේ විස්තර කරපු සූත්‍රයක් මේ කායගත සතිය කියන දේ. ඉතින් අපි ටිකෙන් ටික පැහැදිලි කරලා බලමු කොයිතරම් දුරට අපේ ජීවිතේට මේ කායගත සතිය වැදගත්ද කියන කාරණය. පින්නතුනි සතිපට්ඨානෙ වැඩීමේදී බුදුරජාණන් වහන්සේ නිතර අවධාරණය කරපු කාරණා දෙකක් තියෙනවා. මොකක්ද? ප්‍රධාන වශයෙන්ම සීලංච සුවිසුද්ධං දිට්ඨිංච උජුඛා කියන කාරණය. සීලය පිරිසිදු වෙන්නට ඕන, දෘෂ්ටිය දැක්ම ඍජු වෙන්නට ඕන කියලා. මේකම තමයි කරණීයම සූත්‍රයේ දක්වන්නේ දිට්ඨිං චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා. දෘෂ්ටිින්ට නොපෙමිනෙච්ච සිල්වන්ත බවක් ඇති කර ගන්න ඕනේ කියලා. මේකම තමයි තවත් අවස්ථාවක දක්වන්නේ සම්මා දිට්ඨි පුරේ ජවන් කියලා. සම්මා දිට්ඨිය පෙරට කොට යන්න ඕනේ කියලා කියන්නේත් මේකමයි. තවත් අවස්ථාවකදී දේශනා කරනවා ඥානතෝහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා. මහණෙනි මම ආශ්‍රවයන්ගේ ශේ කිරීම පනවන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා සඳහන් කළා. මෙන්න මේ විස්තර වලින් ඉතාම පැහැදිලි මේ ධර්ම මාර්ගයේ ආරම්භයේදීම සම්මා දිට්ඨිය මනා දැක්ම කියන එක අතිශයින් වැදගත් වෙනවා. අපි කරන්නේ මොකක්ද? කොතෙන්ටද යන්නේ? අවසාන ඉලක්කය මොකක්ද? අවසාන ප්‍රතිඵලය මොකක්ද? ප්‍රතිඵලයේ ලක්ෂණ මොකක්ද ආදී මේ කරුණු ගැන පැහැදිලි නිර්වෘල් අවබෝධයක් අපට තියෙනට ඕන. එහෙම වුණොත් තමයි සැබෑ ලෙසම අප මේ වඩන ධමෙහි නිසි ඵල නිසි කාලට අපට ලැබෙන්නේ. පින්නතුනි මොකක්ද මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ? සම්මා දිට්ඨිය කියලා මෙතෙන්දි විශේෂයෙන්ම දැක්ම කියලා විස්තර වන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධය. දුක කියන්නේ මේකයි, දුකට හේතුව මේකයි, දුක නිරෝධ කරන්නේ මෙහෙමයි, දුක නිරෝධ කරන මාවත මේකයි කියන මේ ආර්ය සත්‍ය සතර ගැන නිර්වෘල් අවබෝධයක් අපට තියෙනට ඕන. මෙහිදී දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද? ස්කන්ධ පංචකයේ හට ගැනීම. අතීත කර්ම විපාක විදියට මුලින්ම හටගන්න ස්කන්ධ පංචකය නැත්නම් ඇස ආදී ආයතන තුලින් හටගන්නා වූ මුල්ම අත්දැකීමට කියනවා දුක්ඛ සත්‍ය කියලා. මේ දුක්ඛ සත්‍ය නිසිසි අවබෝධ කර නොගත්තොත් ඒ පිළිබඳව අවිද්‍යාව භව තණ්හා හටගෙන නැවත අපි සංස්කාර රැස් කරගෙන අවිද්‍යාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥානම් විඥාන පත්‍ය නාම රූපං ආදී වශයෙන් දැක්වෙන මේ පටිච්චසමුපාද චක්‍රයට අපි අහු වෙනවා. ඒකට කියන්නේ දුක් සමුදය කියලා. යම් කිසි කෙනෙකුට මේ ගැන අවබෝධයක් තියෙනවා නම් ඇසට රූපයක් දකිනකොටම දැක්කොතින් මේ මා හඳුනාගන්නේ නිරුද්ධ වෙච්ච රූපයක් මන ආයතනෙන් කියලා මනෝ විඥානෙ ලෙස කියලා දැනගත්තොත් ඒ තැනැත්තාට පුළුවන්කම තියෙනවා අවිද්‍යාවෙන් දුරු වෙලා අවිද්‍යා සාගත හටගන්නා සංස්කාරවලින් දුරු වෙලා ජාති මරණ ආදී මේ දුක් සමුදායෙන් නිදහස් වෙනට. මෙන්න මේකට කියනවා දුක්ඛ නිරෝධය කියලා. නැත්තම් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා. මෙන්න මේ කාරණා තුන අවබෝධ වුණාට පස්සේ හෝ තේරුම් ගන්නවා එහෙනම් මේ යථාර්ථය සාක්ෂාත් කරන්න තමයි මොකද කරන්නට ඕන. ඉතින් දුහුට මාර්ගය පැන වෙනවා. මොකක්ද මාර්ගය කියලා කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා සඳහන් වෙන සම්මා දිට්ඨි පෙරටුකට ගත්තෝ අංගාටකින් යුක්ත මේ මාර්ගය හුට පැනවෙනවා. ඇතැම් ශ්‍රාවකයන්ගේ බුද්ධි මට්ටම අනුව මේ ප්‍රතිපදාව වෙනස් ආකාරවලින් දේශනා කළා. සමහරට සත්බොජ්ජංග වඩන්න කියලා කිව්වා. සමහරට පංච බල වඩන්න කියලා කිව්වා. සමහර අයට ඉන්ද්‍රිය ධර්ම, පංචේන්ද්‍රිය ධර්ම වඩන්න කිව්වා. තවත් සමහර අයට සතර සතිපට්ඨානෙ වඩන්න කියලා කිව්වා. තවත් සමහර අයට සීල සමාධි ප්‍රඥා වඩන්න කියලා කිව්වා. තවත් සමහර අයට අනිත්‍ය දුකනාත්ම වඩන්න කියලා කිව්වා. තවත් කෙනෙකුට සමති දර්ශන වඩන්න කියලා කිව්වා. තවත් කෙනෙකුට ප්‍රඥා වඩන්න කියලා කිව්වා. නැත්තම් සමුදේ වේයි ස්කන්ධ පංචකය සමුදේය බලන්න කියලා කිව්වා. ඉතින් මේ මොන දේ කළත් සත්‍යස් බෝධිපාරිශ්‍රික ධර්මයේ කුමන දේ කළත් අප ඒ ගමන් මඟ ආරම්භ කරන්නට ඕන පටිච්චසමුප්පාදය පිළිබඳ අවබෝධයකින්. ඉතිමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දං නොහෝති කියලා මේ හේතු ටික තියෙන කල්ලි මේ ලෝකය නිර්මාණය වෙනවා. අවිද්‍යාව ඇති කල්ලි මේ සංස්කාරාදී මේ හේතු ටික නිර්මාණය වෙලා ජරා මරණ හට ගන්නවා. අවිද්‍යාවත් වේවා අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියපු විදිහට අවිද්‍යාව නිර්වශේෂයෙන්ම දුරු වනෝතින් සංස්කාරාදී සෙසු අංග දුරු වෙලා ජරා මරණ වලින් නිදහස් වෙන්න පුළුවන් කියන මේ අවබෝධයයි මුලින්ම තියෙනට ඕන. මේ අවබෝධයත් එක්ක ඔහුට අවසාන වශයෙන් වඩන්න තියෙන්නේ රූපාදී ස්කන්ධ පංචකයෙහි හට ගැනීම සහ නිරෝධය බලන්න තියෙන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය එයි හට ගැනීම, එහි නිරෝධය, ආස්වාදයේ ආදීනව නිස්සරණ ආදී වශයෙන් බලන්නයි තියෙන්නේ. ඉතින් මේක තමයි ධම්මග කියලා කියන්නේ. මේ ධම්මග වඩන පමණට වෙන්නේ අපි බාහිර රූපෙන් නිදහස් වෙනවා. අනිත් පැත්තෙන් අභ්‍යන්තර මනසින් නැත්තම් අපි නාම රූප විඥාන කියන පාර්ශ්වය වෙනුත් නිදහස් වෙනවා. මෙන්න මේ දෙපැත්තෙම නිදහස් වුණොත් තමයි අපට දුකෙන් නිදහස් වන්නට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මේ ධම්මගයේදී කායගත සතිය වඩන ආකාරය අපි ටිකෙන් ටික විමසලා බලමු. එතකොට කායගත සතිය අපි අවස්ථා කීපෙම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා කායනුපස්සනාවට සම්බන්ධව. අපි මුලින්ම සඳහන් කළා මේ මාවත මාර්ගය සතිපට්ඨානය අපි වඩන කලින් මුලින්ම දැනගන්න ඕනේ මේ මාවත ගැන. මෙතෙන්දී සතිපට්ඨාන සංයුතේන විභංග සූත්‍රය බෙහිම වැදගත් වෙනවා. විභංග සූත්‍රයේදී දැක්වෙනවා යම් කිසි කෙනෙක් මේ ධර්ම මාර්ගය වඩද්දී ඒකායනෝ භික්ඛවේ අම්මග්ගෝ සත්තහන විසුද්ධියා ශෝක පරිද්දවණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සණං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය ආදී වශයෙන් දැක්වෙන සතිපට්ඨානෙ වැඩීමේදී සිත පිරිසුදු කිරීමට හේතුවන සත්‍යංගේ විසුද්ධියට හේතුවන ශෝක පරිද්දවයන්ගෙන් දුර වෙනට දුක් දෝමනස් දුරු කරගන්නට ඥානෙ ලැබීමට නිවන සාක්ෂාත් කිරීමට හේතුවන මේ මාවත වඩන අවස්ථාවේදී ඒකාතකින් සතිපට්ඨානෙ වඩන්නට ඕන. මොකද කාය වේදනා චිත්ත ධම්ම කියන හතර ගැන සිත පිහිටුවා ගන්නට ඕන. ඊළඟට ඒ පිහිටුවාගත්තු සතියේ ඉඳගෙන සතිපට්ඨාන භාවනාව වඩන්නට ඕන. සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ සමුදය ධම්මානුපස්සේ විහෙරති, වය ධම්මානුපස්සේ විහෙරති කියපු විදිහට මේ කාය වේදනා චිත්ත ධම්ම කියන ස්ථාන හතරේ හට ගැනීම නිරෝධය දකින්නට ඕන. ඊළඟ සඳහන් කරනවා සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාවක් දැනගන්න ඕන කියලා. ඒ තමයි හේතුඵල ධම පිළිබඳ අවබෝධයෙන් මේ ආරසංග මාර්ගයේ පිළිබඳ අවබෝධයෙන් ඉන්නටත් ඕන. මෙන්න මේ විදිහට ආරස්පණික මාර්ගයට වැස ගන්න කෙනාට තමයි සැබෑ ලෙසම සතිපට්ඨානෙ වැඩෙන්නේ. ඔහුට දැන් සම්මා දිට්ඨිය තියෙනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ හතර ගැන කිසියම් අවබෝධයක් තියෙනවා. තිබෙච්ච පමණට ඒත නැත්තාගේ සම්මා සංකල්ප තියෙනවා. අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නෙක්ඛම් සංකප්ප කියන නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේ දෙහෙම කල්පනා ඕකේ තියෙනවා. ඒ මොනවද? පංචකාම සම්පත්තියෙන් වෙන් වෙන්නට ඕන, වෛරය දුරු කරන්නට ඕන, අන් අයට කරන විහිංසාව දුරු කරන්න ඕන කියන යහපත් සිතුවිලි සංකල්පනා මේ තැනැත්තාගේ සිතේ තියෙනවා. එපමණට ඒ තැනැත්තාගේ වචනය සංවර වෙනවා, සම්මා වාචාව ඇති වෙනවා. බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම කියන වචනෙන් සිදුවන මේ වැරදි හතරෙන් හැකිතාක දුරට ඒ තැනැත්තාවෙන් වෙනවා. ඇයි? ඒකට හේතුව දැන් ඒ තැනැත්තාට නිවැරදි දැක්මක් තියෙනවා. ඔහු දුක් විඳින කැමති නෑ. ඔහු දැන් දුකෙන් නිදහස් වීමේ මාර්ගයට අවතීර්ණ වෙලා ඉන්නේ. මේ තැනැත්තා කැමති දුකෙන් නිදහස් වෙන්න. ඉක්මනටම මේ ජරා මරණ ආදී දුක්වලින් නිදහස් වීම සඳහා ඔහු සමාගයේ කැපවීම සිදු කරනවා. සංකල්පනාව යහපත් වෙච්ච පමණට මේ තැනැත්තාගේ වචනය සංවර වෙනවා. හුඟක් පරිස්සම් වෙලා තමයි වචන කතා කරන්නේ. එපමණක් නෙවෙයි, මේ තැනැත්තාගේ කායික ක්‍රියාවන් සංවර වෙනවා. සම්මා කම්මන්ත, ප්‍රාණඝාතය, සොරකම, කාමමිත්‍යාචාරය කියන මේ වැරදි තුන ඉක්මනින්ම නිවැරදි කරගන්න උත්සාහ කරනවා. දැනට ඒවගෙන් නිවැරදි වෙලා නම් තමන් හුඟක් සතුටටපත් වෙලා තව දුරටත් එහි වීරියෙන් යෙදෙනවා. කිසියම් අවස්ථාවක මේ වැරදි දැනට සිදු වෙනවා නම් ඒ තැනැත්තා දුක් විඳින කැමති නැහැ. ඉක්මනට මේ වැරදි වලින් නිදහස් වෙනවා. සම්මා ආජීවය සිද්ධ කරන රැකියාව ඉතාම දැහැමි ක්‍රමයක් ලෙස ඔහු පවත්වා ගන්නවා. සත්ව වෙළඳාම, ආයුධ වෙළඳාම, මස් මාංශ වෙළඳාම, ඒ වගේම වසවිස වෙළඳාම, මස් පිණිස සතුන් වෙළඳාම, මේ ආදී කරුණු වලින් එයා වෙන් වෙලා අදැහිමි ජීවනෝපායන මාර්ග වලින් වෙන් වෙලා ඔහු ඉතාම දැහැමිසේ තමාගේ දිවි මඟ සරසා ගන්නවා. මෙහෙම සමාජයෙන් ඉන්න කෙනා ඊළඟට යහපත් උත්සාහය නිතරම තියෙනවා. නූපං අකුසල් නොඉපදීමටත්, උපං අකුසල් දුරු කිරීමටත්, නූපං කුසලයේ උපදවා ගැනීමටත්, උපං කුසල් තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා මේ තැනැත්තා දැන් අඛණ්ඩ උත්සාහයක යෙදෙලා ඉන්නේ. අර සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදිහට චතුරාර්ය සත්‍ය ගැන පැහැදීම ඇති වෙච්ච පමණට, භාගතුන් වහන්සේගේ ඥානය පිළිබඳව වැටහීම ලැබුණු පමණට මේ තැනැත්තාගේ වීරිය ඇති වෙනවා. ශ්‍රද්ධාව නිසා වීරිය ඇති වෙනවා. වීරිය නිසා ඒ තැනැත්තා ඊළඟට සම්මා සතියට පිවිසෙනවා. දැන් ඔහු හැකිතාක දුරට සතිමත්ව කාලය ගත කරනවා. ඔහුට පේනවා මේ සතිමත්ව ඉන්න මොහොතක් පාසාම බාහිරින් එන කරදර කම්කටොළු අඩු වෙලා හිතේ මානසික සුවය දිනවන ආකාරය ඔහු දකිනවා. බුදුරජාණන් වහන්සේ අනේක විධාකාරයෙන් වර්ණනා කරපු මේ සතිපට්ඨානය තමන්ගේ ජීවිතයේහි උපරිම රැකවරණය, ආරක්ෂාව, පිළිසරණසේ පවත්වා ගන්නට මේ තැනැත්තා අඛණ්ඩ උත්සාහයක යෙදෙනවා. මෙන්න මෙහෙම ඉන්නකොට තමයි පින්නතුනේ තැනැත්තාට ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ කියපු විදියට කෙලෙස් තමන වීරිය යුක්තව දැඩි ලෝභය සහ ද්වේෂය දුරු කරගනිමින් මේ තැනැත්තා කායේ කායන පස්සේ විහෙරති, කායෙහි කයano බලමින් වාසය කරනවා. ඇයි ඒ වාසය කරන්නේ? කායෙහි කයano බලමින් වාසය කරන්නේ අපි දන්නවා අපේ ජීවිතේහි දුක සැප දෙක බොහෝ විට රඳා පවතින මේ භෞතික දේවල් මත, විශේෂයෙන්ම ශරීරය මත, පුද්ගලයන් මත. මේ දුකට හේතු වන ප්‍රධානතම සාධකයක් වන ශරීරයේ පිරිසිදු දැනගන්නට, රූපස්කන්ධයේ පිරිසිදු දැනගන්නට, නැත්නම් කබලින්කාර ආහාරය මනාව අවබෝධ කරගන්නට, අසුබ දේහි සුබ සංඥාව දුරු කරගන්නට ඔහු දැන් මේ කායනුපස්සනාවට පිවිසෙනවා. ඇයි ඒකට හේතුව? අපි අනේක විද දුක්ඛම් කටළු විඳින්නේ පින්නතර මේ ශරීරය නිසා. ශරීරය පිළිබඳව තියෙන අනවබෝධය නිසා, නොදැනීම නිසා, මුලාව, අවිද්‍යාව නිසා තමයි අපි දෛනික ජීවිතයේ අප්‍රමාණ කරදර කම් කටළු විඳින්නේ. ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, දිරාපත් වෙනකොට, මරණයටපත් වෙනකොට, අපේ ශරීරය ටිකක් හරි වෙනස් වෙනකොට, ශරීරයට කවුරු හරි පහරක් ගැහුවාම, නැත්තං අපේ ළඟම ඥාතියෙකුගේ වියෝවේදී අපට සිදුවන දුක පිනතුනේ ඔබ අත්නැලැති. ඔබ ඊටාම ආදරය කරන ඥාතිවරයෙක් මිතුරෙක් මිය ගියා කියන ප්‍රවෘත්තිය ඔබට තව මොහොතකින් ඇහුණ තින්. ඔබට කොයිතරම් සංවේගයක් හටගනීද? මේ සංවේගය පිනතුනේ හටගන්නේ සම්පූර්ණම අවිද්‍යාව හින්දා. අවිද්‍යාව දුර වෙන ආකාරයට මේ ශරීරය ගැන මනාව තේරුම් ගත්තොත් එදාට අපට පුළුවන්කම තියෙනවා මේ දුක් ටිකෙන් නිදහස් වන්නට. ඔබ දන්නවා පටාචාරා වැනි අය මරණ හයක් එක විට තිබෙන අවස්ථාවකදී ඒ දුක් සමුදායෙන් නිදහස් වුනේ මේ ධර්මයට ඇවිල්ලා. කිසා ගෝතමී තමාගේ දරුවා නැතිවීමෙන් පත්වෙච්ච අනේක විධ දුක් සමුදායෙන් නිදහස් වුනේ මේ ධර්මයට ඇවිල්ලා. බන්දුල මල්ලිකාව ඈට හිටිය දරුවන් 32 දෙනාත් තමාගේ ස්වාමී වෙච්ච බන්දුල සේනාධිපතියත් එකම අවස්ථාවකදී යුද්ධෙහිදී මිය ගිහිව කතාව ප්‍රවෘත්තිය ඒ අතිශය ශෝකදායි පණිවිඩයයට එක මොහොතේ අහන ලැබුණා. ඒ අවස්ථාවේදීත් ඇය මානසික නොවැටි හිටියේ මේ සද්ධර්මයට පැමිණීමමයි සතිපට්ඨානෙ වැඩීමෙන්මයි. ඒ තරම් දුක් සමුදායකින් නිදහස් වෙන්න හේතු වෙච්ච මේ කායගත සතිය ඇතුළු සතිපට්ඨානයේ භාවනාව අපේ ජීවිතයට සලසන යහපත පින්නතුනි කියානිම කරන්න බෑ. විශේෂයෙන්ම කායගත සතිය බුදුහාඳුරෝ විශේෂයෙන්ම පැහැදිලි කළ තියෙන්නේ මෙන්න මේ දුක් සමුදායෙන් අපට නිදහස් වෙන්නට. අන්නේ ගමනේදී කායනුපස්සනාවේ පළවෙනි පියවර තමයි සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති ආදී වශයෙන් විස්තර වෙන ආනාපාන සතිය පිළිබඳව සිහි පිහිටුවා ගැනීම. පිරිවැක ස්ථානයකට ගිහිල්ලා ශරීරයේ ඍජුව තබාගෙන ඔහු සිහිය අභිමුඛකටගෙන පරිමුඛං සතියෙන් උපට්ඨපෙත්වා සිහිය අභිමුඛකටගෙන නැත්තං නාසය ආශ්‍රිතව නාසිකග්ගේවා මුඛ නිමෙත්තේවා කියපු විදියට නාසය ආශ්‍රිතව හිත තියාගෙන මේ පරිමුඛං කියන පදයේ පිනතුණි මේ සූත්‍රයේ සඳහන් වෙනවා. නාසය ආශ්‍රිතව මේ සිත තියාගැනීමේ සිද්ධිය මෙතෙන්දි සඳහන් වෙනවා. චප්පානක සූත්‍රයේ සත්තු 6 දෙනෙක් ගැන කියන සූත්‍රයේ සත්තු 6 දෙනෙක්ගේ වලිගයකට ගැට ගහලා ඕන් එකම ඉන්නක රිටක බඳින කියලා කියන්නේ මෙන්න මේ සති නිමිත්ත තුල සිත නොවිස්සරණසේ පවත්වා ගන්නට. මෙහෙම හිතේ කර්මණක තියාගෙන සෝ සතවස්ස සති ඒ තැනැත්තා සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් හුස්ම පිට කරනවා. දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති දීර්ඝ හුස්ම ගන්නකොට දීර්ඝ හුස්ම ගන්න බව දන්නවා. රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති කෙටියෙන් හුස්ම ගන්නකොට කෙටියෙන් හුස්ම ගන්න බව දන්නවා. රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති කෙටියෙන් හුස්ම ගන්නකොට කෙටියෙන් හුස්ම ගන්න ගැනීම සහ පිට කිරීම දන්නවා. සබ්බකාය පරිසංවේදී අස්සී සාමීති සික්කති තමාගේ මේ ආස්වාස ප්‍රස්වාස සියලු ස්වභාවයන් සියලු ආස්වාස ප්‍රස්වාස කය ගැනීම අවධානයෙන් අවබෝධයෙන් හුස්ම ගැනීම පිට කිරීම කරනවා. ඊළඟට පස්සම්බයං කාය සංඛාරං අස්සී සාමීති සික්කති පස්සී සාමීති සික්කති එතනත්තා සමස්ත මේ ආස්වාස ප්‍රස්වාස කයම සංසිඳෙමින් ඔහු ආස්වාස ප්‍රස්වාස කරනවා. මේ කරන්නේ කුමක් සඳහාද? ටිකෙන් ටික මේ ශාරීරික ස්වභාවය අවබෝධ කරගන්න. ශාරීරික කියන්නේ මොකද්ද? කුමක ප්‍රතිඵලයක්ද? මේ හටගන්නේ කොහොමද? මේ සත්‍යයකට අයිති දෙයක්ද? හේතුඵල ධමක ප්‍රතිඵලයක්ද? මෙන්න මේ යථාර්ථය තේරුම් ගැනීම සඳහායි දැන් මේ කායන පස්සනා වඩමින් ඉන්නේ. මේ දෙන්නේ පින්න තුනේ තැනත් ආ දකිනවා. සිත තැම්පත් වෙන්න වෙනු තේරුම් ගන්නවා. අජ්ජත්තන්වා කායේ කායන පස්සේ විහෙරති. බහිද්ධාවා කායේ කායන පස්සේ විහෙරති. අජ්ජත්ත බහිද්ධාවා කායේ කායන පස්සේ විහෙරති. එතනත තමන්ගේ ශරීරය ගැනත් බලනවා. බාහිර ශරීර ගැනත් මෙහෙම නේද වෙන්නේ කියන අවධානය යොමු කරනවා. අභ්‍යන්තර බාහිර ශරීර හැමකම ක්‍රියාකාරීත්වයේ මේ සත්වයේ කියලා ජීවත් වෙන මේ හුස්ම ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස නේද කියලා හොඳ දකිනවා. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ කයෙහි හට ගැනීම නිරෝධය දකිමින් වාසය කරනවා. මේ හුස්ම ගැනීම පිට කිරීම කියන සිද්ධිය වන්නේ මේ ශරීරයක් තියෙන නිසා නේද? ශරීරය ක්‍රියාත්මක වන්නේ ආහාර ආදී හේතු නිසා නේද? අතීතයෙන් ලැබිච්ච අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී හේතු ටිකත් මේ ජීවිතෙන් ලැබුණු ආහාරත් නිසා මේ හේතු ටිකක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වුණු ශරීරයෙන් ඇසුරු කරගෙන නේද මේ හුස්ම ගැනීම පිටකිරීම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා මේ තැනැත්තා දකිනවා. ඔහු මේක තමන්ගේ ශරීරයක් කියලා නෙවෙයි දකින්නේ. දැන් ඕ ටික ටික හේතුඵල ධම නොවනින් දකින කෙනෙක් බවට පත් වෙනවා. මේ ශරීරයේ ආහාර ආදී හේතු ටිකක ප්‍රතිඵලයක් නිසා නේද මේ හුස්ම ටික හටගෙන පිට වෙන්නේ. ඒ හේතු නිරුද්ධ වීමෙන්ම වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. මේක නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන බව ඔහු දකිනවා. ආහාර ආදී හේතු නිරුද්ධ වීමෙන් මේ හුස්ම ගැනීමත් නිරුද්ධ වෙන දෙයක් නේද කියලා ඔහු දකිනවා. සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. අර හට ගැනීම නිරෝධයේ දෙකම එක තැනක කය තුළින් ඔහු දකිනවා. මෙහෙම දකින විට අත්ති කායෝතිවා පනස සති පච්චපට්ඨිතා හෝති. කය කියලා දෙයක් තියෙනවා. යාවදේව ඥානමත්ථාය පතිසතිමත්ථාය ඔහුගේ මතු අවබෝධය සඳහාත් වඩ වඩාත් මේ සීහ සානුවන දිනු වෙනවා. කය කියලා දෙයක් තියෙනවා. තිබ්බට මේක සත්‍යයකට පුද්ගලයකට අයිති දෙයක් නෙවෙයි. මේක හේතුඵල ධමක නිර්මාණයක් නේද කියන මේ සීහ නුවන වඩ වඩාත් ඔහුගේ ජීවිතයේහි අවබෝධයටපත් වෙනවා. ඒ සමගම අනිසීතෝච විහෙරති නැචකින්ති ලෝකේ උපාදීයති. ඔහු මේ ශරීරය මේ ජීවිතය තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් ඇසුරු නොකර කිසිම දෙයක් උපදි වශයෙන් තෘෂ්ණාදී වශයෙන් ඔහු නොගන්න විදියට තමන්ගේ තියෙන අවිද්‍යාව දුරු වෙන ලෙසත් එහි ප්‍රතිඵල ලෙස තෘෂ්ණාවෙන් නිදහස් වෙන ලෙසත් මේ තැනැත්තා බලමින් වාසය කරනවා. කායනුපස්සනාවේ මූල කොටස මේක පින්නතුනේ. ආස්වාස ප්‍රස්වාසයට හිත තිබ්බා. ටිකෙන් ටික එක සියුම් වුණා. ආස්වාස ප්‍රස්වාස සීල කය මැනවින් අවබෝධ වෙමින් සිත සමාධිමත් වෙන්න වෙන්න මේ තැනැත්තා මෙහි නුවණ දිනු කරගන්නවා. සිහිය ඔස්සේ සතිය දිනු වීම නිසා ඔහුගේ හිත සමාධිමත් වෙන්න වෙන්න මේ හේතුඵල ධම අනිත්‍යතාවය නුවණින් තේරුම් ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ටිකෙන් ටික මේ ජීවිත ගැන තේරුම් යනවා. ඊළඟට මේ තැනැත්තා බලනවා ඉරියාපත පබ්බේ විදියට. ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති, තිතෝවා තිතෝම් හීති පජානාති, නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති, සෑනෝවා සෑනෝම් හීති පජානාති. ඇවිදිනකොට ඇවිදින බව පිළිබඳ අවධානයෙන් ඇවිදිනවා සතිමත් ඇවිදීම. හිටගෙන ඉන්නකොට සිටගෙන ඉන්න බව සතිමත්ව ඉන්නවා. වාඩි වෙලිනකොට සමාධියෙන් ඉඳගෙන ඉන්නවා කියන බව පිළිබඳව සතිමත්ව වාසය කරනවා. සැතපෙනකොට සැතපෙන බව සිහියෙන් සැතපෙනවා. මේකිනුත් ඔහු දකිනවා. තමන්ගෙත් මේ ක්‍රියාවලිය තියෙන්නේ. බාහිර අයගෙත් මේ ක්‍රියාවලිය තියෙන්නේ. මේ සතර ඉරියව්ව පවතින්නේ ආහාරයේ ප්‍රතිඵලයක් ලෙස නේද? අතීතෙන් ලැබෙච්ච අවිද්‍යා, කර්ම, තෘෂ්ණාදී හේතු සහ මේ ජීවිතෙන් ලැබුණු ආහාරයේහි ප්‍රතිඵල ලෙස නේද මේ ඉරියව්ව පවතින්නේ කියලා ඔහුට මේ ගැන අවබෝධයක් ලැබෙනවා. සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. මේක හට ගැනීම දකිනවා. ඉමස්මින් සති දං හෝති කියලා හට ගැනීම දකිනවා. වය දකිනවා. ඉමස්මින් අසති දං හෝති කියන නිරෝධය දකිනවා. මෙන්න මේ සමුදය වැය, උදේ වැය, උද්‍යබ්බේ සමුදය අත්ංගම මේක දකින්න දකින්න මේ තැනැත්තාට මොකද වෙන්නේ? අති කායෝති වා පනස සති පච්චපටිතා හෝති යාව දේව ඥානමත්ථාය පතිසතිමත්ථාය. කය කියලා දෙයක් තියෙනවා. නමුත් මේක හේතුඵල ධමක ප්‍රතිඵලයක් කියලා මේ අවබෝධය සමගම මතුමතුත් නුවණ දිනු වීම සඳහා ඔහුට සිහිය සහ නුවණ අවබෝධය තවදුරටත් දිනු වෙනවා. ඒ දිනු වෙන පමණට අනිසිතෝෂ විහෙරති නැචකින්චි ලෝකේ උපාදීයති. ඔහු කිසිම දෙයක් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගන්නා සේටිකෙන් ටික හිත සංවර කරගන්නවා. සංවරයටපත් වෙනවා. කය ගැන මේ තේරුම් ගන්න ආකාරය. මෙහෙම තේරුම් ගන්න ගන්න මොකද වෙන්නේ? රූපස්කන්ධය ප්‍රකට වෙනවා. අසුභෙහි සුභ සංඥාව දුර්වල යනවා. කබලින්කාර ආහාරය ප්‍රකට වෙනවා. එපමණක් නෙවෙයි තව දුරටත් මේ තැනැත්තා ඉදිරියට යනකොට ඔහු සම්පජඤ්ඤ පබ්බෙහි සඳහන් වන ආකාරයට ඔහු තමාගේ ජීවිතයේ සිදුවන සියලු දේවල් ඉතාම අවධානයෙන් සිද්ධ කරනවා. උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යෑම දක්වා සිදු කරන සියලු කටයුතු සතිමත්ව නුවණින් සිද්ධ කරන කෙනෙක් බවට පත් වෙනවා. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉදිරියට යනකොට ආපස්සට එනකොට හොඳට සිහියෙන් ඒ දේ කරනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඔහු ඉදිරිය බලනකොට දෙපස බලනකොට ඊටාම සිහියෙන් ඒක කරන්නේ. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. අතපය දිගාරිනකොට අකුලනකොට ඒකත් ඊටාම සිහියම කරන්නේ. සංඝහටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් සිවුරු පෙරවීම ආදිය කරනකොට සාමාන්‍ය ගිහි පින්වතෙක් නම් තමාගේ ගිහි ඇඳුම් පරිහරණය කරනකොට ඊටාම සිහියෙන් ඒක කරන්නේ. අසිතේ පීතේ කායිතේ සම්පජානකාරී හෝති. කෑම බීම කරනකොට ඊටාම සිහියෙන් ඒ දේත් කරන්නේ. ඒ විතරක් නෙවෙයි උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. වැසිකිලි කැසිකිලි කිරීම ආදී කටයුතුත් ඔහු ඊටාම සිහියෙන් කරන්නේ. ගතේටි තේ නිතින් නිසින්නේ සුත්තේ ජාගරිතේ බාසිතේ තුන්හේ භාවයේ සම්පජානකාරී හෝති. තමන්ගේ ඉරියව පවත්නකොට ක්‍රියාවන් කරනකොට කතා කරනකොට කතා නොකරිනකොට මේ හැම දෙයක්ම තේත නැත්තා ඊටාම සිහියෙන් කරන්නේ. ඔහු දකිනවා මේක සත්‍ය පුද්ගලෙක්සේ ක්‍රියාත්මක වෙන බව පෙනුනත් ඇත්තටම මේක හේතුඵල ධමක ප්‍රතිඵලයක් නේද කියලා දකිමින් මේ තැනැත්තා කරනකොට ඔහු අජ්ජත්තන් වාක්හායේ කායනපස්සේ විහෙරති බයි දහවාකායේ කායනපස්සේ විහෙරදී තමන්ගේ ශරීරය ගැනත් මේක අවධානයෙන් ඉන්නකොට ඔහු දන්නවා මේ දෙයම නේද අනිත් කෙනාටත් වෙන්නේ අනිත් අයගේ ශරීර තුලත් මේ දෙයම නේද වෙන්නේ කියලා ඔහු අවබෝධ කරගන්නවා. මේ අවබෝධයත් සමග මේ තැනැත්තා කුමක්ද වන්නේ? සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. සමුදය ධම්මානුපස්සී විහෙරති හට ගැනීම දකිනවා. වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. මේ කයෙහි වැයවීමත් ඔහු දකිනවා. තව දුරටත් ඉදිරියට යනකොට අති කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය අනිසිතෝෂ විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. මෙතනත්තා කයක් තියෙන බව දන්නවා. හැබැයි මේක හේතුඵල ධමක ප්‍රතිඵලයක් කියලා පේනකොට ඔහු මේ ශරීරය ඇසුරු කොට ගන්න දේවල් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගැනීම ටිකෙන් ටික අඩු කරනවා. ඔහුට මේ ලෝභ කන් ටිකෙන් ටික අඩු වෙලා යනවා. ශරීරය පිළිබඳ වෙන මාන්න උද්දච්චකම් අනිත් අයට ශරීරයෙන් කරන අවහිරකම් මේව ටිකෙන් ටික අඩු වෙලා යනවා. මේ අවබෝධයත් සමගම එන්න එනම නිර්හංකාර පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙහෙම තවදුරටත් ඉදිරියට යනකොට මේ තැනැත්තා ශරීරයේ තියෙන කොටස් පිළිබඳව තවදුරටත් අවධානයෙන් ඉන්නවා. පටිපූල මනසිකාරී විදියට අත්ථී මස්මින් කායේ කේසා ලෝමාන හාදන්තා තචෝ ආදී වශයෙන් සඳහන් කරපු විදියට මේ ශරීරයේහි කෙස් ලොම් නියදත් සම මේ ආදී දේවල් තියෙනව නේද කියලා හු දකිනවා. මේ කොටස් 32 ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. හරියට මල්ලක නොයෙක් විදියේ ධාන්‍යයකට ගැට ගහලා තියෙන මල්ලක් වගේ මේ ශරීරෙත් මේ කෙස්ලොම් නියදත් සමමස්සහදී මේ කොටස් 32 එකතුවක් නේද කියලා ඔහුට පේන ගන්නවා. ඒ හැම කොටසක්ම හොනුවනින් බලනවා. වර්ණ වශයෙන්, පීඨ ස්ථාන වශයෙන්, දිසා වශයෙන්, අවකාශ වශයෙන්, දුගඳ වශයෙන් විවිධාකාරයෙන් මේ ශරීර කොටස් පිළිබඳ ඔහු දකිනවා. මේ කොටස් ටික එකතුවක් නේද? මේක ඝන සංඥාවෙන් අපි බලලා රාග ද්වේෂ හටගත්තට මේක මේ කොටස් ටික එකතුවක් නේද? අර කරත්තයක් එකට එකතු කරා වගේ. යතා යංග සම්භාරා හෝති සද්දෝ රතෝ යිති එවං ඛන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති කියලා සඳහන් කරපු විදියට එදා වජිරා සූත්‍රයේහි අර රතේහි කොටස් එකතු වෙච්ච තැන රතේ කියලා සම්මුතියක් තිබුණට ඒක අර කොටස් ටික එකතුවක් විතරයි. අන්නේ වගේ මේ රූප ආදි ස්කන්ධ පංචකය නැත්තම් මේ කොටස්වල එකතුවකින් නේද මේ රතයක් විදියට මේක හදලා තියෙන්නේ කියලා මේ කොටස් වෙන වෙනම නෝනින් දකිනවා. මේ අවබෝධය සමග මේ තැනැත්තා තමන්ගේ ශරීරයේ දේම නේද අනිත් අයටත් වෙන්නේ කියලා හු දකිනවා. ඒ වගේම සමුදේ ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති මේ ශරීරයේහි හට ගැනීම නිරෝධය දකිනවා. ආහාර ආදී හේතු නිසා හටගන්න මේ ශරීරය ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙන දෙයක් කියන කෝ ඉතාම අවධානයෙන් දැන් ඉන්නවා. මේ අවබෝධය සමග මෙන්නෙම අනිසිතෝච විහෙරති නැකකින්චි ලෝකේ උපාදීයති තෘෂ්ණාදී වශයෙන් මේ ශරීරය අසුරු කරන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. කොයිතරම් අපිරිසුදු දෙයක්ද මේ ශරීරය, කොයිතරම් දුගඳ හමන දෙයක්ද කියලා ඔහුට පේනවා. ඔහෝ සැබවින්ම ජීවිත යථාර්ථයටම පත් වෙන්නේ. බලන්න පිනොත්න අපි මේ ශරීරය ලස්සනට තියාගෙන කොයිතරම් අපි මහන්සියක් වෙනවද? එක දවසක් අපිට මේක පිරිසුදු කරන්න බැරුව තින් කොච්චරනම් අපිරිසුදු භාවයට පත් වෙනවද? අපි එකපාරක් ඇඳපු ඇඳුමක් වස්ත්‍රයක් ඇතැම් විට විනාඩි කිහිපයකින් ගැලෙව්වත් අපිට ඒක නැවත ඒ විදිහටම නවල අල්මාරිය තියන්න බෑනේ. ඒ තරම් අපිරිසුදු භාවයට පත් වෙන කොයිතරම් පිරිසුදු දෙයක් මේ ශරීරයට දැම්මත්. ඉතාම ලස්සන ප්‍රියමනාප රසවත් ආහාර වේලක් බෙදලා තියෙන අවස්ථාවේදී අපි ඒ කුඩෙන් අත තිබ්බොතින් අත තියලා ටිකක් වෙලයක බැහැර කළොතින් අපටවත් ආයේ ඒක පස්සේ ගන්න බැරි මට්ටමට ඒක අපිරිසුදු වෙනවා. අපි අත තියපු කෑමක් තවත් කෙනෙකුට දෙන්න බැරි මට්ටමට ඒක අපිරිසුදු වෙනවා. බලන්න පිනතුනි, අපේම කෙස් ගහක් කෑම පිඟානක තියෙන දැක්කොත් අපිට කොයිතරම් පිළිකුලක් හට ගන්නවද? අපේ ශරීරයෙන් පිට වෙච්ච අපිරිසුදු දෙයක් අපි ඇතැම් විට වැඩි වේලාවක් දකින්නවත් කැමති නැහැ, ඉක්මනට මේ බැහැර කරනවා. මෙන්න මේ වෙන තත්ත්වයක් තුළ ඒ තැනැත්තා තේරුම් ගන්නවා මේ ශරීරය මේ වගේ දෙයක්, නමුත් මේක මට අයිති දෙයක්ුත් නෙවෙයි, මේක මේ හේතුඵල ධර්මක ප්‍රතිඵලයක්, තාවකාලිකව පරිහරණය කරන උපකරණයක් විතරයි කියන එක ඔහු දකිනවා. දකින්න දකින්න ඔහු කෙලෙසුන්ගෙන් දුර වෙනවා. තවදුරටත් ඉදිරියට යනකොට මේ තැනැත්තා ශරීරයේ සකස් වෙලා තියෙන ධාතු පිළිබඳව පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරින් නේද මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ. මේ ශරීරයේ පඨවි ගතිය දැඩි ගතිය තියෙනවා, ආපෝ වැගිරෙන ගතිය තියෙනවා, ඒ වගේම තේජෝ ගතිය රස්ණය, වායෝ හමන ගතිය. මෙන්න මේ කොටස් වල එකතු වෙකින් නේද මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ. මේ වගේ විසිරලා යෑමෙන් මෙයත් විසිරලා යන නේද? සතර මහා භූත රූප නිර්මාණය වුණේ ආහාරෙහි ප්‍රතිඵලයක් නිසා නේද? ආහාරයේ නිරුද්ධ වීම මේක නිරුද්ධ වෙනා කියලා දකිනවා. තවදුරටත් ඔහු මේ ශරීරය ගැන අනිසිතෝච විහෙරති කියපු විදියට තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් ඇසුරු නොකිරීමෙන් ඔහු වාසය කරනවා. ඒ වගේම ශරීරයේ මරණයට පත් වුණාට පස්සේ සිදුවන ඉරණම ගැන ඔහු දකිනවා. උද්දමාතක, විනීලක, විපුබ්බක, විචිද්දක, විකායිතක, හතවික්කීතක, ලෝහිතක, පුරවක, අට්ටික ආදී වශයෙන් මේ ශරීරය මරණයට පත් වෙච්ච මොහොතේ පටන් ටිකෙන් ටික ඉදිමිලා, නිල් වෙලා, සැරවහමලා, සරවගලලා මෙහෙම ගිහිල්ලා අවසානයේ ඇටසැකිල්ලක් බවට පත්වීම දක්වාම මේ ශරීර ඉරණම ගැන ඔහු කල් තියාම විමසලා බලනවා. මගේ ශරීරයත් මෙහෙම නේද? අනිත් ඇගේ ශරීරත් මෙහෙම නේද? මේක තේරුම් ගන්න පිනතුනි මේ ශරීරය තියෙන තෘෂ්ණාව ටිකෙන් ටික අඩු වෙලා යනවා. සතිය නිසා එක කුසල අරමුණක හිත දිගින් දිගටම පවත්වා ගන්නකොට කය ඇසුරු කරගෙන ඒ තුළින්ම හිත සමාධිමත් වෙනවා. කායගත සතිය වැඩි වීමේ ප්‍රතිඵල ලෙස අවසානයේ වෙන්නේ ඒ සමත අරමුණෙන්ම හිත සමාධිමත් වෙනවා. සමාධිමත් වෙන්න වෙන තමාගේ හිතේ සතුට දිනු වෙනවා. වෙනද ශරීරය ගැන හිත හිත වර්ණා කර කර අලංකාර කරගන්න හිතව මේ තැනැත්තා ඒ ශරීරෙම ඇසුරු කරගෙන ශරීරෙම යථාර්ථය බලමින් හිත සමාධිමත් කරනවා. සමාධිමත් වෙච්ච පමණට පිනතුනි ඒ තැනැත්තාට ලොකු සතුටක් එනවා. ඇයි ඒකට හේතුව? දැන් මේ තැනැත්තා අර ශරීරය මත යැපිලා නෙවෙයි දැන් මේ සතුට ලබන්නේ මානසික සෝයාක්, රාගාදී කෙලෙස් දහම් දුරු කරලා විශේෂයෙන් මේ කායනුපස්සනාව තුළ ආනාපාන සති ආදී මේ කමඨහන සිතෙහි පුහුණු කරනකොට ඔහු ටිකෙන් ටික මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන රූපස්කන්ධෙන් ටිකෙන් ටික නිදහස් වෙලා රූපයෙන් සිත මුදවා ගන්නට ඔහුට හැකි වෙනවා. හිත සමාධිමත් වෙන්න වෙන්න බාහිර රූපෙන් නිදහස් වෙනවා. ඒ තැනැත්තාට බාහිර රූපයට වඩා දැන් සතුට තියෙන්නේ සිතේ සමාධිමත් බවටයි. ඔහු ශරීරය පරිහරණය කළත් ශරීරයේහි ලස්සන හෝ ශරීරයේහි නිරෝගී භාවය හෝ හැමකල් ජීවත් වීම නෙවෙයි ඔහුගේ අවසාන බලාපොරොත්තුව. ඔහු දන්නවා මේක වෙනස් වෙන දෙයක්, මේක පිළිකුල් දෙයක්, ධාතු වලින් හැදිච්ච දෙයක්, මේක හේතුඵල ධර්මක ප්‍රතිඵලයක්, මේක අත්හැරලා යන දෙයක්. අන්නේ නිසා ඔහුගේ හිත මේ භෞතික දේට වඩා ඉහළ තැනක හිත පිහිටුවා ගන්නවා. ඒ තමයි මේ සමාධිමත් භවෙහි සමත කමඨහන තුළ හිත ශක්තිමත්ව තියාගන්නවා. තියාගන්න තරමට මේ තැනැත්තාට මොකද වෙන්නේ? අර කලින් චතුරාර්ය සත්‍ය ධර්මය අසා දැනගෙන තියෙන කෙනෙක් විදියට ඔහු දකිනවා මේ රූපයේ ස්වභාවය, රූපයේ හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. සතර මහා භූත රූප නැත්තම් රූප 28 මේ හැම දෙයක්ම හේතුඵල දහමෙහි ප්‍රතිඵලයක් නේද? මේ හැමදේම හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනව නේද? අහොත්වා සම්බුතං හොත්වා නවවිසති කියපු විදියට හේතු ඇති කල්හි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙන දෙයක් කියන එක මෙන්න දැනටම තා මනවින් අවබෝධ කරගන්නවා. අවබෝධ කරගන්න ගන්න එක පැත්තකින් මේ පඨවි ආදී සතර මහා භූත රූප වලින් හිත මිදෙනවා. යත් පඨවිච ආපෝච තේජෝ වායෝ නගාදති කියන්නේ මේකයි. ඔහුට ඇසට රූපයක් පේනකොටම ඔහු දන්නවා අර පරිසම්පාද න්‍යාය චතුරාර්ය සත්‍ය මුලින් අසා දැනගෙන තියෙන නිසා මේ ඇහැට පතිත වෙන රූපය තේරුම් ගන්නකොට ඒක නිරුද්ධ වෙලා තමා මනායතනෙන් තේරුම් ගන්නවා කියලා දකිනවා. කනට ගෝචර වෙච්ච ශබ්දේ, නාසයට ගොදුරු වෙච්ච ගන්ධය, දිවට අරමුණු වෙච්ච රසය, ශරීරයට ගැටුණු පහස මේ හැම දෙයක්ම තමා තේරුම් ගන්නේ ඒ ඇස කන ආදී ඉන්ද්‍රිය රූපාදී අරමුණු නිරුද්ධ වෙච්ච තැනක තමා මේක දකින්නේ මනායතනෙන් මනෝ විඥානය ඇසුරෙන් නේද කියලා ඔහු දකිනවා. මෙන්න මෙහෙම දකින්න දකින්නේ තැනැත්තා රූපෙ නිදහස් වෙනවා. ඔහුට ඕනම කෙනෙක් පේනකොට ඔහු දන්නවා මේ දකින්න මනසින් කියලා. එතකොට ඕනම කෙනෙක් සිහි කරනකොට ඔහුට පේනවා මේ සිහි කරන්නේ වර්තමානයේ පේන රූපය නෙවෙයි නිරුද්ධ වෙච්ච රූපයක් කියලා දකිනවා. එතකොට ඔහුගේ ශරීරයේ වයසට යනකොට ඒත් ඔහු දකිනවා වයසට යන බව දෙයක් තියෙනවා, දිරාපත් වීමක් තියෙනවා. තියෙන්නේ මෙන්න මේ පිළිවඳ අවිද්‍යාවෙන් හිටියොත්, අසීයෙන් හිටියොත් කියලා දකිනවා. මේ රූපය කවදාවත් වර්තමානයේ ළඟා වෙන රූපයක් නෙවෙයි. රූපය මනසින් සිහි කරන අවස්ථාවේ තියෙන දෙයක් මේක. ඒක මනසින් සිහි කරන අවස්ථාවේදී නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකිනවා. දකින්න දකින්න හොට රූපේ වෙනස් වීමේදී දුක හටගන්නේ නැහැ. රූපය ළඩ වෙද්දී, මහලු වෙද්දී, තමාට ඊටම සමීපතම රූප තමාගෙන් අයින් වෙද්දී, ළඟම ඥාතින් වියෝ වෙද්දී ඔහු දකින්නේ රූපය කලින්ම නිරුද්ධ වෙච්ච දෙයක්. දැන් මේ තමන්ගේ මනසට ගන්න අරමුණයි ඒ අරමුණත් හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මෙන්න මෙහෙම දකින්න දකින්න මොකද වෙන්නේ පිනතුනි? මේ තැනැත්තාගේ හිතේ කාමච්ඡන්දාදී නීවරණ දුර වෙනවා. ඒ විතරක් නෙවෙයි ටිකෙන් ටික සංයෝජන දුර වෙනවා. රූපය දැනගන්න දැනගන්න මොකද වෙන්නේ? න රූපං අත්තතෝ සමනපස්සති න රූපවන්තං වාත්තානං අත්න අත්තනිවා රූපං න රූපස්මින් වාත්තානං කියපු විදියට න රූපං අත්තතෝ සමනපස්සති මේ රූපය ආත්ම වශයෙන් හො දකින්නේ න රූපවන්තං වාත්තානං ආත්මේ රූපසහිත කියලා දෙයක් දකින්නෙත් නැහැ. නරූපස්මින් වාත්තානම් රූපය තුල ආත්මය තියෙයි කියලා දකින්නෙත් නැහැ. නාත්තනිවා රූපම් ආත්මය තුල රූපය තියෙයි කියලා දකින්නෙත් නැහැ. මේ දෙක එකතුයෙන් මේ ක්‍රියාත්මක වන හේතුඵල දහම නැත්තම් නාම රූප විඥානවල ක්‍රියාකාරීත්වයක් වෙන වෙනම දේවල් වල එක මොහොතක හට ගැනීමක් සහ නිරෝධයක් තමයි ඔහු මේ දකින්නේ. පින්නතුනි දකින්න දකින්න මොකද්ද වෙන්නේ? ඔහුගේ පංච උපාදානස්කන්ධයේ අපචයයට යනවා, නිරෝධයට යනවා. නැත්තම් ඔහු අර හටගත්තු මුලින් හටගත්තු ස්කන්ධ පංචකේ නැත්තම් ස්පර්ශ ආයතනවල ඔහු සමුදයන්තෙන් ටිකෙන් ටික නිදහස් වෙලා ඔහු නිරෝධයන්තය ස්පර්ශ කරනවා. ඔහුට නිරෝධයයි පේන්නේ. හටගත්තු දේ හට ගැනීම විතරක් නෙවෙයි, ඒක දැන් නිරුද්ධ වෙලා නිරුද්ධ කරපු දේයි දැන් මනසින් සිහි කරන්නේ. ඒ මනසත්, ඒ ධර්මාලම්බනත්, ඒ මනෝ විඥානයත් එතනම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඔහුට හැම වෙලාවෙම පේන අනිත්‍යතාවයක් විතරයි. අනිත්‍යතාවය පේන්න පේන්න මොකද්ද ඔහුගේ හටගන්නේ? ඔහු පංච උපාදානස්කන්ධයේ වැයවීමට යනවා. ඔහු රැස් කරන්නේ, ඔහු ටිකෙන් ටික අස්කරන කෙනෙක් බවට පත් වෙනවා. පංච උපාදානස්කන්ධය නැමැති මහා බර ටිකෙන් ටික දුරු කරන බර බිමින් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. බාර නික්කේප පුද්ගලෙක් බවට පත් වෙනවා. පත් වෙන ඔහු මේ ස්පර්ශ කරන මේ රූප ආදී දේවල් න අභිනන්දති න අභිවදති න අජ්ජෝසාය තිට්ඨති. ඔහු ඒ ගැන සතුටු වෙන්නේ නැහැ, ಗುಣ කියන්නේ නැහැ. ඔහු එහි හිත බැස ගන්නේ නැහැ. මේ විදිහට ඔහු ඉන්නකොට ඔහු රූපේ ඊටාම මනවින් දකිනවා. රූපේ පිරිසෙන් දැනගන්න විතරක් නෙවෙයි ඔහු ඒ රූපය තුල හිත බැස ගන්නෙත් නැහැ. න රූපනිස්සිතං විඥානං භවිස්සති. රූපය ඇසුරු කරගෙන ඔහු විඥානේ හට ගන්න දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, නැචක්කු විඥාන නිස්සිතං විඥානං භවිස්සති. චක්කු විඥානය නිස්සෘතවත් රූප ආදී අරමුණු පිළිබඳවත් ඒ වගේම සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන ආදී මේ කිසිදු විඥානයකවත් මේ සියලුම දේවල් අතීතයේ නිරුද්ධ වෙච්ච දේවල්. ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන ඔහු අවධානයෙන් ඉන්නේ. ඒ නිසා වර්තමාන සිත ඒ නිරුද්ධ වෙච්ච දෙහි බැස ගන්නට ඔහු දෙන්නේ නැහැ. ඔහු උපරිම ලෙස සිහිය නෝනින් වාසය කරන්නේ. පින්තුනේ මෙන්න මේ අවබෝධය ලැබිච්ච පමණට ඒ තැනැත්තා දකිනවා අතීතයේ කෙලස් තිබුණු නිසා වර්තමාන ජීවිතේ ලැබුණේ. වර්තමානයේහි ඔහු සිහියෙන් හිටියොතින් අනාගතයේ නැවත භවයකට යන්නේ නැහැ කියන අවධානයෙන් අවබෝධයෙන් මේ තැනැත්තා ඉන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අර අවිද්‍යාපච්චා සංඛාරා කියපු විදිහට අවිද්‍යාසගතෝ බාහිර ලෝකයක් ඇතැයි කියලා පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංස්කාර රැස් කරමින් හිටිය පුද්ගලයා ටිකෙන් ටික එයින් නික්මිලා නැත්තම් කළු හෝ සුදු නැත්තම් කළු සහ සුදු මිස්ත්‍ර කර්ම කරමින් හිටිය තැනැත්තා ටිකෙන් ටික කළුත් නොවන සුදුත් නොවන කර්ම නැත්තම් කම්මක්ඛය සංවතිත කියපු විදියට ඔහු පයෝගාවි සංඛාර රැස් කරමින් ඉන්නේ. සසර ගමන නිමාවටපත් කරන දස සංඥාවල දැක්වෙන ආකාරයට අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා ආදී වශයෙන් දැක්වෙන මේ සංඥා සහිත වූ සංස්කාර ප්‍රඥාව සමග මුසු වෙච්ච විඥානයක් සමගයි ඔහු දැන් කාලය ගත කරන්නේ. පින්නතුනි මෙන්න මේක තමයි නිවෙන සැනසෙන පුද්ගලයෙක්ගේ ජීවන මඟ. මේ මාර්ගයේ යම් කෙනෙක් ඉන්නවා නම් ඒ තැනැත්තා සුදුසු කල්හි තෘෂ්ණාව දුරු කරන කෙනෙක් වෙනවා කියලා කියනවා. භූමිජ සූත්‍රයේ සඳහන් වෙනවා යම් කෙනෙක් අලුත පැටියන් ඉන්න එළදෙනෙක්ගේ ළඟට ගිහිල්ලා ඒ එළදෙනගේ තනබොරුලෙන් කිරි අදිනකොට කිරි දොවනකොට ඒ තැනැත්තා මට කිරි එපා එපා කියලා දෙව්වත් ඔහුට කිරි ලැබෙනවා. මට කිරි ඕන ඕන කියලා දෙව්වත් ඔහුට ඒත් කිරි ලැබෙනවා. නැත්තම් මට කිරි ඕන කියලාවත් එපා කියලාවත් කිසිදු අදහසක් නැතුව මදහස්සිතෙන් ඔහු කිරි දෙව්වත් ඔහුට අනිවාර්යයෙන්ම කිරි ලැබෙනවා. ඇයි ඒකට හේතුව? ඔහු නිසි තැන නිසි කාලට නිසි විදියට කිරි ලබා ගන්න නිසා. අන්න ඒ වගේ යම් කිසි කෙනෙක් මේ සදහම් මඟ පිළිබඳව අවබෝධයෙන් අවධානයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉඳිමින් එහිම අංගයක් වන සම්මා සතිය වඩමින් මෙලෙස කායනුපස්සනාදී අනුපස්සනාවල කිසියම් කෙනෙක් ජීවත් වෙනවා නම් ජීවිතය සරසා ගන්නවා නම් නැත්තම් කායගත සතියෙන් වාසය කරනවා නම් ඒ තැනැත්තාට නිසි කල්හි ඔහුගේ කාමච්ඡන්දාදී නීවරණ දුරු වෙනවා. සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම දුරු වෙනවා. දිට්ඨි අවිජ්ජාදී අනුසය ධර්ම ටිකෙන් ටික දුරු වෙමින් ඒ තැනැත්තා සසර ගමන නිමාවටපත් කරන සංසාර චක්‍රයෙන් නිදහස් වෙන පුද්ගලෙ බවටපත් වෙනවා. ඉතින් මේ දහම් මඟ අපි දිනෙන් දින විවර කරගෙන පිරිසිදු කරගෙන කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් උපනිමේස ධර්ම ශ්‍රවණය කරමින් අඛණ්ඩව යෝනිසෝ මනසකාරය දෙනට ඕන අපි. බණ අහන වෙලාව විතරක් නෙවෙයි පින්නතුනි හැම වෙලාවෙම දැන් මේ සූත්‍රය ඉතාම පැහැදිලි කායනුපස්සනාවේ කොටසක් වන සම්පජඤ්ඤ පබ්බේ සඳහන් වෙනවා. අපි කරන සියලුම දේවල් අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති, ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති, සම්මිඤ්ඤිතේ පසාරිතේ සම්පජානකාරී හෝති, සංඝාටිපත්ත කීවර ධාරණේ සම්පජානකාරී හෝති, අසිතේ පීතේ කායිතේ සම්පජානකාරී හෝති, ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගිරිතේ සම්පජානකාරී හෝති. මේ ආදී වශයෙන් කියන සියලුම තැන්වල සිහි පිහිටුවා ගනිමින් උදෑසන අවදිච්ච මොහොත පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම හැම ඉරියව්වක්ම සිහියෙන් පවත්වා ගනිමින් ශරීරයේ හැම ක්‍රියාවලියක්ම හැම කොටසක් ගැනම ඉතාම අවධානයෙන් සිටිමින් මේ ශරීරය ගැන කායේ කායනුපස්සී විහෙරති කියපු විදියට කායේ කායනුව බලමින් වාසය කරන්න ඕන. මේ කායනුපස්සන රැදි කොටස අතුරුණු පින්නතුනි ඉතාම වැදගත් භාවනාවසේ බොහෝ අය වඩන භාවනාව තමයි ආනාපානසති භාවනාව. නාසය ආශ්‍රිතව හිත තියාගනිමින් හුස්ම ගැනීම හා පිටකිරීම ගැන ඉතාම අවධානයෙන් වාසය කරන්න. ටිකෙන් ටික හුස්ම සියුම් වෙලා තමන්ගේ හිත සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් වෙච්ච පමණට අපට අනිත්‍යතාවය මෙනෙහි කරන්න පුළුවන්. අනිච්ඡානුපස්සී විහෙරති අසසි සාමිති සික්ඛති, අනිච්ඡානුපස්සී විහෙරති පස්සසි සාමිති සික්ඛති. අනිත්‍ය මෙනෙහි කරමින්, අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, ඒ වගේම පටිනිස්සග්ගානුපස්සී ආදී වශයෙන් සඳහන් කරන මේ විදර්ශනාවට ඍජුවම අදාළ කරුණු මෙනෙහි කරමින් අපට හුස්ම ගැනීම පිටකිරීම සිදු කරන්න පුළුවන්. පින්නතුනි, මේ කාලේ විශේෂයෙන්ම ශ්වසන පද්ධතියට ආශ්‍රිතව රෝග හට ගන්න කාලයක්. අපි මේ ආනාපාන සති භාවනා පුහුණු කරවතින් නිතර නිතර අපට හුරු කරගෙන තියාගන්න පුළුවන් වුණොතින් අපට අවසාන මොහොතේ ඉතාම සැනසීමෙන් අපි අවසාන හුස්ම පෙද අපට මේ වාතාවරණයට මුසු කරන්න පුළුවන්කම තියෙනවා. අපි මෙලොවට ජනිත කරපු අපේ අම්මා මුලින්ම අපි ගැන සතුටුනේ අපි මුලින්ම හුස්ම ගන්න අවස්ථාවේ. එදා අපි ඇඬුවා. ඒ ඇඬන අවස්ථාවේ අම්මා සතුටු වුණා. දරුවා නිරෝගී දරුවෙක් බිහි වෙලා දරුවා හොඳට හුස්ම ගන්නවා කියලා. නමුත් එයින් පස්සේ කිසි දවසක අපේ අම්මා අපිව ඇඬව දකින්න කැමති නැහැ. ඒ සඳහායි අපේ අම්මා ආදරණීය මෑණියන් පියාණන් අපේ සිඟිති දෑත් එකතු කළා පුතේ බුදු සාදු කියන්න සාදුලාට වඳින්න කියලා ඇද්දෙක් එකතු කළා මේ තෙරුවනේ ආශිර්වාදය ලබා දීලා අපිව මෙලවට දායාද කරපු යමල තාත්තලා ජීවිත කාලය පුරාම අපේක්ෂා කළේ අපි ධර්මානුකූල ජීවිත ගත කරයි කියලා අපි දැහැමි වෙයි කියලා. අන්නේ අම්මගේ තාත්තගේ සිහිනය සැබෑ කරන්න නම් අපි මේ ධර්මය තුළ උපරිම ලෙස ඉක්මනට ඕන. අපි දුකෙන් ඉන්නව දකින්නට ඒ කැමති නැහැ. අපි දුකෙන් නිදහස් වෙලා අපි අවසානයේ දක්වාම සතුටෙන් ජීවත් වෙනව දකින්නට අපි අම තාත්තා කැමතියි. එයා ජීවත් වුණත් මිය ගියත් කොහේ හරි ඉඳගෙන එයා බලන්නේ එයාගේ දරුවන් සතුටෙන් ජීවත් වෙනවද කියලායි. අපේ මේ ආත්ම භාවය අම තාත්තා විතරක් නෙවෙයි. කල්ප ගණන් අපි අපේ අම්මලා තාත්තලා අපි දිහා බලාගෙන ඉන්නේ. ඒ කිසිම කෙනෙක් අපිව දුක් විඳිනවට කැමති නැහැ. අන්නේ සඳහායි අපට ඒ අය ධර්මයේ වරප්‍රසාදේ ලබා දුන්නේ. එනිසා පින්නතුනි, අපි හැකිතාක් දුරට මේ කායනුපස්සනාවෙත් විශේෂ භාවනාවක් වන ආනාපාන සතිය පුළුවන් තරම් පුරුදු කරන්න. කය අවබෝධ කරගන්නටත් අනිත්‍යතාවය ප්‍රකට කරගන්නටත් ආනාපාන සති භාවනාව අපට බෙහෙම වැදගත් වෙනවා. ඉතින් අපේ ජීවිතයේ සැබෑ ආධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ, දුකෙන් නිදහස් වුණා කියලා කියන්නේ, පරිසම්පාදයේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන්, ස්කන්ධ පංචකය පිළිබඳව මන අවබෝධයෙන් අපි සමත විදර්ශනා නැමැති මේ අංග දෙක ජීවිතයේ පුහුණු කරගත් පමණට. ඒ සඳහා අපට සිල්වන්ත බව ප්‍රයෝජනවත් වෙනවා. සීලය පිළිපදලා සතිමත් බව දිනු කරමින් හැකිතාක් දුරට හිත සමාධිමත් කරගන්න, සමාධිමත් වෙච්ච පමණට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තේරුම් ගන්නට උත්සාහ ගන්න. අපේ ජීවිතයේ සමස්ත සාර්ථකත්වය කියලා කියන්නේ ආධ්‍යාත්මික දියුණුව. ආධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ ලෝභ ද්වේෂ මොහ දුර්වීම. ලෝභ ද්වේෂ මොහ දුර්වීම කියලා කියන්නේ සමත විදර්ශනා වඩන කාලේ වැඩි කර ගැනීම. එක කුසල අරමුණක හිත සමාධිමත් කිරීමත්, සමාධිමත් වෙච්ච සිතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම නුවණින් මෙනෙහි කිරීමත් කියන මෙන්න මේ කාරණා දෙකට අපි දෛනිකව කාලය කොච්චර වෙන් කරනවද? හිත සමාධිමත් කරගන්නටත්, සමාධිමත් වෙච්ච සිතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්නට දවසට කොච්චර කාලයක් අපි කැප කරනවාද කියන කාරණේ මතයි අපේ සමස්ත ආධ්‍යාත්මික දියුණුව තීරණය වෙන සාධක වෙන්නේ. එපමණට අපි අවිද්‍යාවෙන් දුර වෙනවා. අවිද්‍යාව අඩු වෙච්ච පමණට, අවිද්‍යාව දුරු කර පමණට ලෝභ දේශ දුරු වෙනවා. මේ ලෝභ ද්වේෂ මොහ දුරු වෙච්ච පමණට අපි දුකෙන් නිදහස් වෙනවා. ආධ්‍යාත්මික සුවෙන් වාසය කරනවා. ජීවත් වෙන කාලේ අපි සතුටින් වාසය කරනවා. මහලු වෙද්දිත් අපි සතුටින් වාසය කරනවා. ලෙඩ වුණත් මේ ආධ්‍යාත්මික සතුට තියෙනවා. අපි මරණාසන්න මොහොතේ මේ සම්බුද්ධ ශාසනයෙන් උපරිම ඵල නෙලාගත්තු කෙනෙක් ලෙස අපි ඊටාම සැනසෙල්ලෙන් අවසාන වතාවට නෙත් දෙක පියාගන්නටත් මේ උතුම් සදහමග අපට ඒකාන්තයෙන්ම හේතු වෙනවා. මේ උතුම් දහමගේ දිනෙන් දින ඉදිරියේ කරා වේගෙන් පියවර නගන්නට ඔබ අප හැමදෙනාම දැඩි සාධිස්ථාන කරගනිමු. ඉතාම දුර්ලභ ලැබුණු මේ සම්බුද්ධෝත්පාද කාලයේ ශ්‍රණ සම්පත්තියේ මොහොතක්වත් අපතේ නොයන්නට අපි උපරිම ලෙස මේ දහම තුල ප්‍රයෝජන ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අප සාකච්ඡා කළේ උදාන පාළිහේන කච්චාන සූත්‍රය. කච්චාන මහරහතන් වහන්සේ, මහා කච්චාන ස්වාමීන් වහන්සේ පිළිබඳව ගුණගායනයක්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උදාන ගාථාව තේමා කරගෙන දේශනා කරපු සූත්‍රය. මේ සූත්‍රයෙන් බෙහෙවීම පැහැදිලි කරන්නේ කායගත සතිය, නැත්නම් කායනුපස්සනා භාවනාව, මීට අදාළ දේශනා රාශියක් අපට ධර්මය තුළ දැක ගන්න පුළුවන්. යතර විශේෂයෙන්ම ඒත දැක පාලියේන කායගත වග්ගයත් අමත වග්ගය කියන වග්ග දෙකත්. ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ උපරි 51කේන කායගත සති සූත්‍රයත් ඔබට බලන්න පුළුවන් නම් අවස්ථාවක් ලැබුණොත් ඒ දෙයත් හොයාගෙන ඒ සූත්‍ර දේශනා හොයාගෙන තව තවත් කියවලා මේ කායගත සතිය නැත්නම් කායනුපස්සනාව කොයිතරම් වටිනවාද කියලා සමාඩ තේරුම් ගන්න පුළුවන්. යතර විශේෂයෙන් මහා සතිපට්ඨාන සූත්‍රය සඳහන් වන කායනුපස්සනා කොටසත් කියවලා වඩ වඩා ආත්ම දැනුම දිනු කරගෙන මේ අමෘතයේ බඳු ජීවිතයේ ඊටාම ලස්සන කරන සතුට දිනු වෙන එන්න එන්නම ජීවිතයේහි ආධ්‍යාත්මික සතුට දිනු වෙන ප්‍රධානතම භාවනා කමඨක් වන කායගත සතිය ආනාපාන සතිය ඉරියාපතේ සම්පඥානපබ්බේ පටික්කුල මනසිකාර්ය ධාතු මනසිකාර්ය නවසීවතික කියන මෙන්න මේ කරුණු වලින් ඔබට කැමැති අංශයක් වැඩිපුරම පුහුණු කරන්න උත්සාහ කරන්න. ඔබ කැමැති ආනාපාන සතියට නම් ආනාපාන සතිය පුරුදු කරන්න. ඔබ කැමැති සතර ඉරියව්වේ සක්මන් භාවනා ආදී සිහියෙන් කරන්නම් ඒ දේ කරමින් හිත සමාධිමත් කරගන්න. ඔබ කැමැති කරන හැම දෙයක්ම සිහියෙන් කරන්නම් ඒ දේ කරමින් සිත සමාධිමත් කරගන්න. ඔබ කැමැති පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත රූප බලන්නම් ඒ බලමින් වාසය කරන්න. ඔබ කැමැති මේ ශරීරයේ කුණප කොටස් ගැන බලන්නම් එක කොටසක් හරි කෙස් කියන එක කොටසක් හරි නැත්නම් අට්ටි ලෝම දන්ත මේක කොටසක් අරගෙන ඔබ නුවණින් බලන්න. ඒ වගේම මරණයෙන් පස්සේ සිදුවන මේ ජීවිතයේ ස්වභාවයේ ඒව නුවණින් දකින්න. ඉතින් මේ ඔබ කැමති විදියට කැමති භාවනාවක් වඩමින් ඔබේ ජීවිතය සඵල කරගන්නට බුදුරජාණන් වහන්සේ අපට මාර්ගය විවර කරලා තියෙනවා. මේ උතුම් ධම සීවස් 25කට අධික කාලයක් ස්වාමීන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ඇවිල්ලා අපට දුකේ නිදහස් වීම සඳහා ඉතුරු කරලා තියෙනවා. ඉතින් මේ ධම අපි පිළිපැදලා අපේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න ගමන් අපේ ළඟම ඥාතීන්ටත් මේ ධම වරප්‍රසාදය ලබා දෙන්නටත් මතු පරපුර වෙනුවෙන් මේ ධර්ම ඉතුරු කරලා දීලා අපේ නෙත් දෙක පියා ගන්නටත් අපි අධිෂ්ඨාන කර ගන්නට ඕන. ඉතින් ඒ සඳහා කටයුතු කරන්නට ඔබට ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී භාවය ලැබේවා. රැස් කරගත් මෙතුම් පින් දහමල බලයෙන් අපනමින් මියගේ ඥාතීහුද මේ පින දැක සුවපත්ත්වවා. මේ පින සුවපත් විය හැකි යම් තාක් සත්‍යං විශ්වයේ කොතනක හෝ වෙත්නම් ඒ සියලු දෙනාමත් මේ පිනින් සුවපත්ත්වවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මවල බලයෙන් සමදෘෂ්ක දෙවිනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්මුද ශාසනයත් ලෝකයක් රැකදෙත්වා දෙවිනටත් මේ පින උතුම් නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. පින්නතුන්ට අද ධර්ම දේශනාව ආශ්‍රයෙන් ප්‍රශ්නේ මහන තියෙනවා නම් අහන්නටත් අවස්ථාව තියෙනවා. ඔබේ මයික් එක අන්මියුට් කරගෙන ඔබට අහන්න පුළුවන්. අද දේශනාව ආශ්‍රයෙන් ප්‍රශ්න අහන්න තියෙනවද? ඔබට ওই පැත්තේ මයික් එක අන්මියුට් කරන්න පුළුවන් අවශ්‍ය නම්. හොඳයි ස්වාමීන් වහන්සේ, මුලදී සඳහන් කරා කායගත සති සූත්‍රයයි කායගත සති භාවනාවයි අසුභ භාවනාවයි දෙකම එකයි කියලා. එක ද නැත්නම් අසුභ භාවනාව කියන්නේ කායගත සතිය කියන එක ආකාර දෙකකින් ධර්මයේ විස්තර කළ තියෙනවා. එක විස්තරයක් තමයි කායගත සතිය සමානයි පටිකුල මනසිකාරයට කියලා. ඒ දෙක මේක සමානව දක්වලා තියෙනවා. තවත් තැනක කායගත සති සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේහි එතන කායගත සතිය විස්තර කිරීමේදී අර කායනුපස්සනා වෙන කොටස් ටික ඔක්කොම විස්තර කරලා තියෙනවා. එතකොට අර්ථ දෙකකින් එක දක්වලා තියෙනවා. එතකොට කායගත සතිය කියන එක පටිකුල මනසිකාරය නැත්නම් දෙතිස් කුණපේට කියන්නත් පුළුවන් කායගත සති කියලා. ඒ වගේම කායනුපස්සනාවේ තියෙන කොටස් ටික ඔක්කොමවටම කායගත සති කියලා කියන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තොතින් ආනාපාන සතියටත් අපිට කියන්න පුළුවන් කායගත සති කියලා. ඉරියාපතේටත් කියන්න පුළුවන් කායගත සති කියලා. සම්පජාඤ්ඤ කොටසටත් කායගත සති කියලා කියන්න පුළුවන්. හයටම කියන්න පුළුවන්. අන්න හරියයි හයටමත් ඒ වගේම කියන්න පුළුවන්. හොඳයි බොහොම වැදගත් ප්‍රශ්නයක් මාත්‍ය ඇහුවේ. සාධි මට තව ප්‍රශ්නයක් තියෙනවා ඉතත් සාංශයෙන් ඇහුවා මට තාම ඒක හරියට නිරවුල් නැහැ. දැන් අපි ආයතන හය ගත්තාම ඒ සල ආයතන යටතේ අපි කියනවානේ රූප උදාහරණයක් ඇස ගත්තොත් ඇස රූපය චක්කු විඥානය චක්කු සංපස්සේ චක්කු සංපස්සජා වේදනා ඊට පස්සේ ආපහු පංචස්කන්ධ ගන්නට අපින රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒතර අපි කිව්වහම අපි අර දැක්ක දේ දැක්කා විතරයි. ඒ කියන්නේ අර මේ ඒ ආසාව නැති කරලා හේතු ඇති විට ඇති වෙලා හේතු නැති විට ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක අපි ඇප්ලයි කරන්න ඕන පංචස් ආයතන හයෙන් එන පහටද නැත්නම් පංචස්කන්ධයට නැත්නම් 10ටම? ඔව් මහත්මයා මෙහෙමයි ඒක. දැන් අපි බලමු දැන් හැම වෙලාවෙම අපි කර්ම සකස් කරමින් ඉන්නේ අපි. එහෙමයි. එතකොට ඒ කර්ම විපාක විදියට අපි නිතරම අපේ මනසට අනුව අපි මේ ආයතන ටික රෙඩිමේඩ් කරගෙන ඉන්නේ. එතකොට ඉන්න අවස්ථාවේදී ඇසට රූපයක් පේනකොටම ඒ මුල් පතිත වීම අවස්ථාවේදී කියන්නේ විපාක මට්ටමේදී ඇහැට රූපයක් පතිත වෙනවා. එතකොට ඇහැට රූපය පතිත වෙනකොට ඒ රූපයේ තේරුම් ගන්න ඇහැේ තියෙන ස්වභාවයට අනුව. ඇස තීරණය වෙන්නේ ඒ වෙලාවේ තියෙන මානසිකත්වයට අනුව. එතකොට මනසේ ස්වභාවය අනුව ඇස කියන ආයතනය තීරණය වෙනවා. ඇස කියන ආයතනයට සාපේක්ෂව තමයි රූපය කියන එක තීරණය වෙන්නේ. හැබැයි ඇස වහගෙන හිටියට ඒක වෙන්නේ නැහැ, ඇහැ අරින්න ඕන. ඇහැ ඇරලා රූපය බලනකොට රූපය පේනවා. හැබැයි මේ රූපය පේන්නේ රූපයේ තියෙන යථාර්ථයට අනුව නෙවෙයි, ඇහෙන් පෙන්වලා දෙන හැටියටයි. දැන් අපි කියමු ඔබතුමා අහස දිහා බලනවා. බලනකොට තාරකාවක් පේනවා. හැබැයි ඔබතුමා අන්වීක්ෂයකින් බලනවා. බලනකොට පේනවා තාරකාවක් නේක ගැලැක්සියක් කියලා. ඒ වගේම තවත් සියුම් අන්වීක්ෂයකින් බලනකොට පේනවා එක ගැලැක්සියක් නෙවෙයි ගැලැක්සි මිලියන ගණන් තියෙන එකක් කියලා. එතකොට දැන් අපි මුලින් බලලා තාරකාවක් කිව්ව එක නිවැරදිද? නිවැරදි නෑ. එතකොට ඊළඟට බලලා කිව්වා ගැලැක්සියක් කියලා. ඒක නිවැරදිද? නෑ. ඔය ඇත්තටම ඒක නිවැරදිද වැරදිද කියන එක නෙවෙයි ඇත්තම තීරණය වෙන්නේ. අපි ඒක දකින්නේ ඒ මොහොතේ ඇසේ ස්වභාවයට අනුව, ඇසට දෙන කාචයට අනුව, ලෙන්ස් එක අනුව. ලෙන්ස් එක තීරණය වෙන්නේ අපේ කුසල කර්ම ශක්තිවල තියෙන වටිනාකමට අනුව තමයි ලෙන්ස් එක තීරණය වෙන්නේ. එතකොට අපේ කුසල කර්ම ශක්තියෙන් දුප්පත් නම් ලෙන්ස් එකක් පිටින් ඉතින් දුප්පත් ලෙන්ස් එකක් තමයි ගන්න වෙන්නේ. අන්නේ වගේම තමයි මේ ආයතන වලින් මනසේ ස්වභාවයට අනුව ආයතන නිර්මාණය කළ දෙනවා. ආයතනට අනුරූපව එක ආයතනයක් එක විට එකයි ක්‍රියාත්මක වන්නේ. ඇස ක්‍රියාත්මක වෙනවා නම් ඇස රූපය චක්කු විඥානේ චක්කු සංපස්සය චක්කු සංස්කාර වේදනා රූප සංඥා රූප සංචේතන ආදී මේ විපාක මට්ටමේ අවස්ථා ටික මුලදී හට ගන්නවා. ඒ එක ලයින් එකකට තියෙන ඔක්කොම ටික දිගට හට ගන්න ටික එකට සමස්තය ගත්තොත් තමයි පංචස්කන්ධයක් කියලා කියන්නේ. එතකොට ඇසට අදාළ පාර්ට්ස් ටික ඔක්කොම ඒ ලිස්ට් එකටම එකට කියන නමක් තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. නැත්තම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ. එතකොට අන්න ඒ මුල් අවස්ථාව විපාක මට්ටමේ අවස්ථාවක්. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි, ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි, ඒක විපාක මට්ටම. ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන නැවත වර්තමානයේ අපි බලනකොට තමයි නැවත පංචපාස්කන්ධයට අපි යන්නේ. එතකොට අපි විදර්ශනා වඩන්නේ මොකද්ද? විදර්ශනා වැඩිමේදී වන්නේ අර මුල් අත්දැකීම විපාක මට්ටමේ කාරණයට අවධානය යොමු කිරීම. එතකොට අපි S2 වහගෙන හිටියත් අපි වඩන්නේ කොහොමද? S අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥානෙත් මේ එක එක අපි වෙන වෙනම අනිත්‍ය දුක් ආදී වශයෙන් බලනවා. නැත්තම් වෙනස් විදියකින් කියනවා නම් ඒ ආයතනයකට සම්බන්ධ ස්කන්ධ පංචකෙම අපි රූප වේදනා ආදී මේ පහේ අනිත්‍යතාවයෙන් බලනවා. පහම එකට අරගෙන බලන්නත් පුළුවන්, වෙන වෙනම බලන්නත් පුළුවන්. නැත්තම් ආයතන 6ටම හට ගන්න ස්කන්ධ පංචකේ මේ වගේ කියන ආකල්පෙන් එහෙම බලන්නත් පුළුවන්. කොහොම බැලුවත් අපි බලන්නේ අර අතීතයේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකේ අරමුණු කරගෙන තමයි මේ විදර්ශනාව අපි වඩන්නේ. ඒක ඊටාම් පැහැදිලිව පටිච්චසමුප්පාදයේ චර්යානානත් ඥානය දක්වනවා. අනිච්චානුපස්සනත්තාය ආවජන ක්‍රියා ව්‍යාකතා විඥානං කියලා. ඒ විඥාන චර්යා මට්ටමේ අවස්ථාවේදී තමයි අනිත්‍ය වශයෙන් අනිත්‍ය ආදී වශයෙන් අපි බලන්නේ. එතකොට ඒ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය අනිත්‍ය ආදී වශයෙන් බලනකොට මොකද වෙන්නේ? අපි අලුතෙන් මේ ඇස ඉදිරිපිට යමක් පේනෝ නම් අපි දන්නවා මේ පේන දේත් අනිත්‍යමයි. අර මුල් අනිත්‍ය දෙකෙන් හටගත්තු දේ මේ අවස්ථාවේදී තනිත්‍යම තමයි. ඒ කියන්නේ ඇත්තටම අපි දන්නවා මේක මේ පේන අවස්ථාවේ අපි අවිද්‍යාවෙන් තමයි මේ රූපයක් පේනම කියලා දකින්නේ. නමුත් ඒක මේ වෙලාවේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකිනවා. දකින්න ලැබෙන්නේ අර මුල් තැනට යෝනිසෝ මනසකාරී විදියට මුලටම ගිහිල්ලා හිත තබා ගැනීම ප්‍රතිඵල විදියට. එතකොට ඒ අවධානයෙන් අවබෝධයෙන් අපි ඉන්නකොට අපි මේ ඉදිරියේ පේන රූපයෙන් අපි අනවබෝධයෙන් අපි මුලාවෙන් හිටියොත් අපි තේරුම් ගන්නවා මේක මායයේ ඇමක්, අපි මෙහෙම හිටියොත් දුකටපත් වෙනවා කියලා. ඔහු ඉක්මනටම මෙතනින් සිත නිදහස් කරගෙන නැවත අර අතීතයේ අරමුණේම හිත තියනවා. හිත තියන්න තියන නිදහසනේ වර්තමානයේ. වර්තමානයේ අපට ලැබෙන එක රිසල්ට් එක. වර්තමානයේහි අපි අවිද්‍යාවෙන් ගන්නවද විද්‍යාවෙන් ගන්නවද කියන එක රිසල්ට් එක. ඒ රිසල්ට් එක තීරණය වන්නේ අර නිරුද්ධ වෙච්ච දේ ගැන අපි අවධානයෙන් ඉන්නවද අනවධානයෙන් ඉන්නවද කියන කාරණේ මත. අතීතයේ නිරුද්ධ වෙච්ච දේ ගැන අවධානයෙන් හිටියොත් සිහියෙන් නොනෙන් හිටියොත් වර්තමානයේ රූප දකිනකොටම දන්නව දැන් මේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා. ඒ වගේම අතීතයේ දේ ගැන අපි සිහිය නැතුනොතින් අපි ඒ වෙලාවේ රූපය තුළ හිත බැස ගන්නවා. ඉදිරියේ පේන රූපය ගැන ඒ විදියට හිත බැස ගත්තොත් ඒ රූපය වෙනස් වෙනකොට, ලැඩ වෙනකොට, වෙන් වෙනකොට, තමා කැමති විදියට නොපවතිනකොට, තමාට දුක එනවා කියන කාරණේ තමන් දන්නවා. එතකොට අතීතයට නුවණින් හිත තියන්න මොකද වෙන්නේ? තමා වර්තමානයේ සිහියෙන් ඉඳීම එක කරන්නේ. වර්තමානයේ සිහියෙන් ඉන්නවා කියන්නේ හරියට අපි කියන්නේ අර ෆ්ලෑෂ් ලයිට් එකක් අපි අතින් අල්ලගෙන ඉන්නවා කියලා. ෆ්ලෑෂ් ලයිට් එක අපි අතින් අල්ලන් ඉන්නවා, විදුලි පන්දම අතින් අල්ලන් ඉන්නවා. අතින් අල්ලගෙන තමයි අපි හැමතැනටම ફોકસ කරන්නේ. අපට අතීතය බලන්න පුළුවන්, අනාගතය බලන්න පුළුවන්. නමුත් කොතන බැලුවත් තමන්ගේ අතේ තමයි ටෝච් එක තියෙන්නේ. ටෝච් එකෙන් අපි දමලා ගහන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි වර්තමානයේ සිහියෙන් ඉඳීම. ඒක සතිපට්ඨානය. ඒ සතිපට්ඨානයෙන් ඉඳීමෙන් අර නිරුද්ධ වෙච්ච ආයතන, බාහිර අරමුණු, ස්කන්ධ, නාම රූප, මේ ආදී අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන එකට තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන්නේ ඒක. ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච දේ බලන්න බලන්න මොකද වෙන්නේ? වර්තමාන රූපෙන් නිදහස් වෙනවා. වර්තමාන රූපෙන් නිදහස් වෙනවා කියන්නේ වර්තමානයේ රූප හඳුනා ගන්නෑ කියන එකක් නෙවෙයි. වර්තමාන රූපේ ඕන වෙලාවක හඳුනා ගන්න පුළුවන්. මේ ඉන්නේ මගේ දුව, පුතා ආදි වශයෙන් දකිනවා. දැක්කට තමා දන්නවා මේ මගේ කියලා ගත්තට මේ නිරුද්ධ වෙච්ච රූපයකට තමාගේම සංස්කාර ටිකට මෙත් හටගත්තු සංඥා වේදනා දෙක තමාගේම මනෝවිඤ්ඤාණයෙන් මේ තේරුම් ගන්න මානසික පැත්තක් නේද කියන එක තමා නුවණින් දකිනවා. දකින්න දකින්න බාහිර රූපෙන් නිදහස් වෙනවා. අන්නේ බාහිර රූපෙන් නිදහස් වීමම තමයි නිතර අපි සඳහන් කරන්නේ යක්ක පටවේච ආපෝච තේජෝ වායෝ නගාදති කියන්නේ මේකයි. ජාම්පිච්ච තැනක පටවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප වල විඥානේ බැසගන්නේ නැත්නම් අන්න ඒක යම්කිසි විදිහක දුකෙන් නිදහස් වීමක්. නමුත් එපමණකින් අපි නවතින්නේ නැහැ. නැවත අභ්‍යන්තර පැත්තෙත් බලනවා. මෙහෙම බාහිර දකින හිතත් මන ආයතනයත් ධර්මාලම්බනයත් මනෝවිඥාණයත් මේ හේතු ටිකත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා අපි දකිනවා. දකින දකින අපි නාමයේ පැත්තෙනොත් නිදහස් වෙනවා, විඥානයේ පැත්තෙනොත් නිදහස් වෙනවා, බාහිර රූපෙනොත් නිදහස් වෙනවා, අභ්‍යන්තරයේ තියෙන නාම රූප විඥාන පැත්තෙනොත් නිදහස් වෙනවා. මේක තමයි ධර්ම මාර්ගය. හොඳයි, තෙරුවන් සරණයි. තවත් ප්‍රශ්න අහනා ඉන්නවද? හොඳයි, එහෙනම් අපි අද මෙතනින් අවසන් කරමු. පින්නතුන්ට අද තවත් ප්‍රශ්න එහෙම ඇති වුණා නම් සටහන් කරලා තියාගන්න, ඊළඟ දවසේ අවස්ථාවක් ලැබුණාම අහන්න බලාගෙන ඉන්න. අපි වෙලාව හැටියට ඉදිරියේදී තවත් පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ මේ තියෙන කරුණු, අපි මේ සාකච්ඡා කරපු කරුණු දෛනිකව පුහුණු කරන්න. මේක අහලා ඊළඟ දවසේ බණ අහනකන් ඉන්න එපා. දැන් ඔබ ආනාපාන සතිය ගැන හුවා, ඉරියාපතිය ගැන අසා දැනගත්තා, සම්පජඤ්ඤය ගැන හුවා. දැන් මේ පුරුදු කරන්න. ඊළඟ සතිය වෙනකම් මේ ටික පුහුණු කර කර ඉන්න. පටි ව්‍යාපෝ තේජෝ වායෝ ධාතු වශයෙන් බලන්න, ආනාපාන සති වශයෙන් බලන්න, ඒ වගේ හිත පිහිටුව පිහිටුව අනිත්‍යතාවය බලන්න. නැත්තම් ඔබ දෛනිකව වැඩක් කරනකොට ඇහැට රූපයක් පේනකොට දකින මේ නිරුද්ධච්ච රූපයක් මාමේ මනසින් දකින්න කියලා. ඒ මනසෙත් අනිත්‍යතාවය දකින්න. කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට මේ හැම ආයතනයක් ගැන මෙහෙම නොනින් බලන්න. ඒ අතර ඔබ මෛත්‍රී භාවනා වඩන්න. හමු වෙන හැම දෙනාටම මෛත්‍රියෙන් සුවපත්ත්වවා කියලා මනසින් හිතන්න. මේ වඩන්න. ඒ අතුරින් බුදුගුණ භාවනා වඩන්න පුළුවන්. ඒ දෛනික ජීවිතයේ තමන්ට කුසල වැඩෙන විදිහටම කාලය ගත කරන්න පුළුවන්. ගෙදර ආහාර පාන සකස් කරනකොට ඒව අනුභව කරන දරුවන් ගැන මෛත්‍රියෙන් වඩන්නේ කරන්න එක. ඒ අතර ඔබට බුද්ධ පූජා කියන්න පුළුවන්. අමාවසයෙන් පැන් වේදුරක්වත් බුදුරජාණන් වහන්සේනෙන් පූජා කරන්න පුළුවන්. ඒ පින දෙවියන්ට ඥාතින අනුමෝදන් කරන්න පුළුවන්. තමාගේ නිවස ඔබට පන්සලක් කරගන්න පුළුවන්. ඔබට ලොකු වියදම් ඕනේ නැහැ. ඔබට දැන් කරන දේවල් වියදම් ටිකෙන්ම ඔබට පින් වැඩෙන ස්ථානයක් කරගන්න පුළුවන්. නිවස, පන්සලක්, දානශාලාවක්, බාන මධ්‍යස්ථානයක්, භාවනා කුටියක්, ධර්මශාලාවක් බවට ඔබට පත් කරගන්න පුළුවන්. ඔබට අවශ්‍ය වන්නේ ධර්මඥානය සහ ඒ සඳහා කැපවීම. ඉතින් මේ කාලේ විශේෂයෙන් වෙනදට වඩා අපි දහමට නැඹුරු වෙලා කාලය ගත කරමු. එපමණ අපට සැනසීමකට තියෙන්නේ. අපේ ජීවිත කොයි මොහොතේ අහිමි වෙද දන්නේ. ගත වෙන හැම දිනයක්ම බොහොම වටිනවා. හැම දවසක්ම අර්ථවත්ව ධර්මානුකූලව ගත කරන්න අධිෂ්ඨාන කරගන්න. දිනේ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා. රැස් කරගත් මුතුන් ධර්මානුශාසනයේ බලයෙන් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. මේ සියලු කුසල බලයෙන් ඉතාම ඉක්මන් භවයකදී අප හැම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දුක්ඛම් පන්තා ච නිද්දුක්ඛා, භයම් පන්තා ච නිබ්භයා, සෝකම් පන්තා ච නිස්සෝකා, හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා, සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. නෙත සැන සිල්ල බුදු හිමිරුව, දැකීමය ගත සැන සිල්ල බුදු හිමි හට, වැඳීමය සිත සැන සිල්ල බුදු හිමි ගුණ, සිතීමය බව සැන සිල්ල හිමි ගත් මග, ගැනීමය. හැම දෙනාටම තෙරුවන් සරණයි.